2015 වසරේ 8 මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. අපි දෙවි දෙවි සොයනවා නිවන. දෙවි දෙවි සොයනවා නිවන. මුළු මහත් ලෝකයේම එසේ ක්‍රියා කරන්නේ. දෙවි දෙවි පිච්චි පිච්චි වේදනාවෙන් සොයන්නේ නිවන. සැනසීම, සහනය. ජීවිතේ හැම කෙනෙක්ම ලබන්න කැමති දෙයක්. දැවීම තියෙන්නේ තමා ළඟමමයි, නිවීම තියෙන්නේ තමාම ළඟමයි කියලා දැනගන්න ඕන. දැවීම එක් තැනක, නිවීම තව තැනක නැත. දැවීම එක තැනක, නිවීම තව තැනක නැත. දැවීම කොතනද තියෙන්නේ? නිවීම එතනමයි. ඒ ලොකු කාරණයක් කිව්වේ ඔබ ළඟ තියෙන ඔබේ සිතේ පවතින තත්ත්වයක් ගැන මතක් කළේ. බලන්න ඔබේ ජීවිතයට සම්බන්ධ කරලා දැවි දැවි නිවීම සොයනවා. ඒකනේ පොදු ස්වභාවයේ ලෝකේම. ඒ අය දැවීම එක තැනක තිබියදී නිවීම තව තැනකින් සොයනවා. ඒක තමයි වැරදි දෘෂ්ටිය. එනිසා අපි තේරුම් ගත යුතුයි දැවීම කොතනද පවතින්නේ, නිවීමත් එතනමයි අපි සාදාගත යුත්තේ. ඒ දැවෙන තැනම තමයි නිවන මතු කරගත යුත්තේ. දැවෙන්නේ ඇයි? හේතු සහිතව. හේතු සම්පාදනය වෙන හැම තැනම දැවීමක් හට ගන්නවා. හේතු රැස් කරන්නේ පුජ්‍යලත්වය. පුජ්‍යලත්වයෙන් තොරව හේතු රැස්වන්නේ නැත. ඔබට ඒ තේරුණාද? හේතු රැස් කරන්නේ පුජ්‍යලත්වය. පුජ්‍යලත්වයෙන් තොරව හේතු රැස්වන්නේ නැත. හේතුඵල භේදනය කරන්නේ පුජ්‍යලත්වය. හේතු තිබෙන්නේ පුජ්‍යලත්වයට, ඵල තිබෙන්නේ පුජ්‍යලත්වයට. සැබෑ ස්වභාව ධර්මය හේතු ඵල දෙකෙන්ම නිදහස්. සැබෑම ස්වභාව ධර්මය හේතුඵල දෙකෙන්ම නිදහස්. අපේ නුවණ, අපේ ඥානය, අපේ ගුණය එතෙන්ට පත් කරගත යුතුයි. කොතනටද? මේ හේතුඵල ප්‍රභේදනය නොකරන තැනට. හේතුඵල වලින් නිදහස් වූ අවස්ථාවට පත් කරගන්න ඕන. එහි තමයි සැනසීම තිබෙන්නේ. ඒ සැනසීම මතු කරගත යුත්තේ තමාගේ ජීවිතේම දැවෙන තැනින්මයි නිවෙන තැන මතු කරගන්න ඕන. දැවෙන තැන නිවාල ලුවහම එතන ඇතිවන තත්වය තමයි නිවන. හිසේ තියෙන බර මිමින් තිබ්බහම එතන ඇතිවන දේ තමයි සැහැල්ලුව. හදේ තියෙන බර මිමින් තිබ්බහම එතන ඇතිවන දේ තමයි සැහැල්ලුව. දැවෙන තැනම නිවන සොයනවා නම් සොයා ගන්න පුළුවන්. ඒ දැවෙන තැනයි තනක් හැටියට නිවෙන තැන තවත් තනක් හැටියට සොයන්න ගියොත් හැමතාම දෙවි දෙවි නිවන සොයනවා. ඒ කොටසම නැවත නැවත අවදි කරන්නේ කොටසින් ඔබ අවබෝධ කරගත යුතු පූර්ණ අවබෝධය ඇති කරගත යුතුයි කියන අදහසෙන්. ඒකට හේතුව තියෙනවා. අපේ හැම බොහෝ දෙනා මේ හැම දෙයක්ම බාගෙට තේරුම් අරගෙන ඊළඟ කාරණයට පිවිසෙන ස්වභාවයක් තියෙනවා. ඒක හරිය දුර්වලකමක්. කිසිදු කාරණයක් බාගෙට තේරුම් අරගෙන ඊළඟ කාරණයට ගියොත් විභාගෙ ලියන දවසට පාස් වෙන්නේ බාගෙට. හැම කාරණයක්ම හොඳින් තේරුම් අරගෙන කටයුතු කළොත් සම්පූර්ණයෙන් තේරුම් කරගත්තොත් එයා සම්පූර්ණයෙන් සමත් වෙනවා. තමා ළඟ තියෙන විශිෂ්ට ප්‍රඥාවට මෙතන ඉන්න බොහෝ දෙනෙකුට ඒ නිවීමේ මාවත ගුණය මේ වෙනකොට ඥාන දර්ශනය වෙනවා. බොහෝ ධර්මය අහපු පිරිසට ඥාන දර්ශනය වෙනවා. පුජ්‍යලත්වයෙන් බැහැරව උදාවන ඥාන දර්ශනය තුළින් විමුක්ති ඥාන දර්ශනය තුළින් නිවන් මඟ දකිනවා. විමුක්තිය දකින්න විමුක්ති ඇසක් ඕනේ. නිවන දකින්න නිවුණු ඇසක් ඕනේ. එසේ නැතුව වෙන ක්‍රමයක් නැහැ. දැවෙන ඇසකට නිවන දකින්න පුළුවන් කමක් නැහැ. නිවුණු ඇසකටමයි නිවන පේන්නේ. දැවෙනවා යනු කුමක්ද? දැවෙනවා යනු තණ්හාව, තෘෂ්ණාව, උපාදානය, අවිද්‍යාව, ආදී කොට ඇති කරුණු කාරණා අපිට පෙන්වන්න පුළුවන්. ඒක තමයි දැවෙන්නේ. මහා පුදුම නිර්මාණයක් තමයි මේ පුජ්‍යලත්වයේ නිර්මාණය. පුජ්‍යලත්වයේ නිර්මාණය හරි පුදුම දෙයක්. ඒ සිදු කරගන්නේ තමයි ඒ අසාධාරණ සිතුවිල්ල අවිද්‍යා සහගත සංකල්පනාව වැරදි දෘෂ්ටිය කියලා මනාව අවබෝධ කරලා දෙන්න ඕන තමන්ගේ ඥානයට තමන්ගේ සිතට. නැත්නම් ඒ අනවබෝධයෙන්ම සැරිසරනවා තමන්ගේ සිත තුළ. අනවබෝධයෙන් සැරිසරන අවිද්‍යා සහගත දෘෂ්ටිවලට ඔබ විද්‍යාව සත්‍ය ඉගැන්විය යුතුයි. සත්‍ය හඳුනාගෙන සත්‍ය ඉගැන්විය යුතුයි. එවිට ඒ සත්‍ය හමුවේ අවිද්‍යා සහගත සංකල්පනාවල්, අකුසල සංකල්පනාවල්, පාපතර සංකල්පනාවල් පවතින්නේ නැහැ. දැවීමේ විඳීමේ තිබෙන රසයට වඩා විඳීමෙන් තොර වූ අවේදීත ඒ නිවන් මඟ තාම සොඳුරු, ලස්සන, පිවිතුරු, මනස්කාන්ත, මනරම් මාවතක්. නිවන් දැකීමට දැකීම අවශ්‍ය නැත. නිවන් දැකීමට උත්සාහය අවශ්‍ය නැත. නිවන් දැකීමට පුජ්‍යලත්වය අවශ්‍ය නැත. නිවන් දැකීමට ඉන්ද්‍රියන් අවශ්‍ය නැත. නිවන් දැකීමට ඔබගේ දැනුම අවශ්‍ය නැත. නිවන් දැකීමට ඔබවත් අවශ්‍ය නැත. එහෙම නැත්නම් මමත් අවශ්‍ය නැත. ඔබට තේරුණාද? ඒ හොඳින් වටහා ගත්තද? එය නැවත මා මතක් කර සිටිනවා. ඔබේ දැනුම පුළුල් වෙන්න, අවබෝධය වඩාත් ඍජු වෙන්න නිවන් දැකීමට ඔබේ දැකීම අවශ්‍ය නැත. නිවන් දැකීමට ඔබේ ඥානයද අවශ්‍ය නැත. නිවන් දැකීමට ඔබේ දැනුමද අවශ්‍ය නැත. නිවන් දැකීමට ඔබවත් අවශ්‍ය නැත. ඔබවත් අවශ්‍ය නැත නිවන් දැකීමට. තේරුම් ගන්න, දහමේ පිහිටන්න. තමා තුළ වඩා දියුණු කරගත යුතුයි නිරාමිස ගුණය. හැදෙලිද? නිරාමිස ගුණය. සමහර අයට ඔක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නිරාමිස ගුණය කියන්නේ කුමක්ද කියලා. යම් කාරණයක්, මොනවා හරි සිද්ධාන්තයක්, පුජ්‍යලයේ වස්තුවක් මුල් කරගෙන සිතන, පතන, කියන, කරන තැන තන රැස් වෙන්නේ ආමිසය. පුජ්‍යලේක් නැතිව, කාරණයක් නැතුව, සිද්ධාන්තයක් නැතුව, අතීත අනාගත වර්තමාන සම්බන්ධතාවයක් ගොඩනගන්නේ නැතුව යම් ඥාන දර්ශනයක් නිසා, ගුණයක් නිසා තමන්ට වේදනාවෙන් තොරව ඇතිවන සහනශීලීත්වයට තමයි නිරාමිස සෝය කියලා කියන්නේ. සංස්කාර පොදියක් ඔළුව මත තබාගෙන තවත් සංස්කාරයක් හැටියට, සංස්කාර කියන්නේ මොනවද කියලා දන්නවනේ පින්නතුන්? යම් දෙයක්, කාරණයක්, දෘෂ්ටියක්, සංකල්පයක් තමන්ගේ හිස මත තබාගෙන තවත් එවැනිම ආකාරයේ දෙයක් හැටියට නිවන ප්‍රාර්ථනා කිරීමෙන් ජීවිත කාලෙම බණ ධර්ම ඇසුවත් නිවන් දකින්න බෑ. තවත් සංස්කාරයක් හැටියට ගොනු කරගන්න උත්සාහ කළාට නිවීම කියන ධර්මය කවදාවත්ම තමන්ව ගොනු කරන්න, තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඒකට හේතුව නිර්වාණ ධර්මය, සැනසීම, මානසික සුවතාවය සංස්කාරකයන්ගෙන් තොරවයි පවතින්නේ. කිසිදු සංස්කාරකයක් එහි නැත. එහි කිසිදු සකස් කිරීමක් නැත, එකතු කිරීමක් නැත, සම්පාදනයක් නැත, සම්පාදනය කිරීමට හේතු සාධක නැත. කැඩෙන බිඳෙන උපදින මේ යන වස්තු එහි නැත. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ බුද්ධිය මොකටද? ඔබේ මනස, ඔබේ ඥානය, ඔබේ සිත, ඔබේ දැනුම කොමටද තියෙන්නේ? දුක් විඳින්න පමණයි. එහෙම නැත්නම් ලෞකිකත්වයේ තුල සැපේ කියලා නම් කරගත්ත ටිකක් සහ ඒ වයින් ඒ සංකල්පයේ පෙරලීමෙන් ලැබෙන දුක විඳින්න. ලෞකිකත්වයේ තුල සැප කියලා જાතියක් නැත. තිබෙන්නේ දුක අවම වීම පමණයි. හොඳින් පරීක්ෂා කරලා බලන්න ඔබේ ජීවිතය. සැප කියා දෙයක් නැත. තිබෙන්නේ දුක අවම වීම පමණයි. දුක අඩුවීම පමණයි සැප කියා දෙයක් නැත. ලෞකිකත්වයේ තුල සැප තියෙනවා නම් සැපේ තියෙන්නේ මෙන්න මේ නිවන් සැපේ පමණයි. මේ දුක අවම වීමක්, දුක අඩුවීමක් නෙමේ, දුක නැත්තටම නැතිවීමක්. දුක තියෙන්නේ බාහිර කරුණවල නොවේ, දුක තියෙන්නේ තමන්ගේ මනසේ, තමන්ගේ දෘෂ්ටි, තමන්ගේ සංකල්පය තමයි තමන්ට දුක. තමන්ගේම පුජ්‍යලත්වය තමයි තමන්ට දුක. තමන්ගේ කියලා නම් කරගත්ත දේවල් ටික තමයි තමන්ට දුක. තමන් කියන කෙනෙක් හදාගත්ත තැන තමයි දුක. තමන්ට නැති එක තමයි දුක, තමන්ට ඇති එක තමයි දුක. නැති එකක් දුක, ඇති එකක් දුක. නැති නිසා නැත කියන වේදනාව, ඇති නිසා ඇති දේ රැකගැනීමේ සහ වර්ධනය කරගැනීමේ වේදනාව. පැහැදිලිනේ දැන් දුක තියෙන ආකාරය? නැති නිසා නැත කියන වේදනාව, ඇති නිසා ඇත කියන වේදනාව හාය ආරක්ෂා කිරීම සහ වර්ධනය කර ගැනීම වේදනාව. ඉතින් පැහැදිලිව පෙර දේශනා කළ ධර්මයෙන් ඔබට තේරෙන්නේ නැති ඔබට නිවන් දකින්න බෑ කියන. මට නිවන් දකින්න බෑ. අපි වෙන්න ඕනේ ස්ත්‍රී පුරුෂ භාවය ගති ලක්ෂණ ඉක්ම වූ අෂ්ටාර්ය පුද්ගල කියන පුජ්‍යලේ බවට පරිවර්තනය වෙන්න ඕනේ. එනිසා බුද්ධ පුත්‍රයෙක් කියන්නේ ස්ත්‍රීක් පුරුෂයෙක් නොවේ. වෙනාන් කෙනෙක්ද නොවේ. නාන් ස්වභාවයක් තියෙන කෙනෙක්වත් ස්ත්‍රියක් පුරුෂයෙක් කියන පුජ්‍යලත්වයකින් බැහැරව උදා කරගන්න ඥානයක් දර්ශනයක් තමයි මේ අෂ්ටාර්ය පුද්ගල එහෙම නැත්නම් බුද්ධ පුත්‍ර කියන තත්වය. ඔබට නිවන් දකින්න බෑ කියලා දැනගත්තාම ඔබ මොකද හිතන්නේ? ඔබට නිවන් දකින්න බෑ කියන එකේ අදහස ඔබ ළඟ තියෙන ඔය දැනුමට, ඔය ඉන්ද්‍රියන්ට නිවන් දකින්න බෑ. ඔබ ළඟ තියෙන දැනුම සහ ඉන්ද්‍රියන් දැවීමට මිස නිවීමට නොවේ. ඔබ ළඟ තියෙන ඔය දැනුම ඔය ඉන්ද්‍රියන් දැවීමට මිස නිවීමට නොවේ. නිවන් මගට ඔබගෙන් සත පහක වටිනාකමක් නැත. ඔබ සතුව තියෙන වැදගත්යයි කියන ශ්‍රේෂ්ඨයි කියලා හිතන චින්තනයෙන් සංකල්පයෙන් බුද්ධියෙන් දැනුමින් සත පහක සද්ධායක තඹ දොහිතුවක වටිනාකමක් ගන්න බෑ නිවන් මගට. නිවන් මගට ඇතුල් වෙන විට ඒ සියල්ල කුණු බක්කියට දාන්න සිත. ඒකයි ස්වභාවය. නිවන් මාර්ගට ඇතුල් වෙන විට ඒ සියල්ල කුණු බක්කියට දාන්න සිද්ධ වෙනවා. එහෙම දාන්න සූදානම් නම් ඔබට පුළුවන් නව දැක්මක් අරගන්න, නව යුගයක්, නව දර්ශනයක්, නව ජීවිතයක් අරඹන්න පුළුවන් ඔබ සතු ඇති සියල්ල කුණු බක්කේට දාන්න පුළුවන්. අපි කුණුබක්කියේ යමක් දැම්මහම ආයි කුණුබක්කියේ දාපු දේවල් පිළිබඳව හිත හිතා ඉන්නවද? හිත හිතා ඉන්නේ නැහැ. මොකද වැඩක්ම නැති නිසා තමයි අපි ඒක කුණුබක්කියේ දාන්නේ. ආයි දාලා ඒක ගැන හිත හිතා ඉන්නේ නැහැ. අන්න එවැනි කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි අපි සැබෑ ලෙස අත්හැරියා කියලා කුණුබක්කියට දාපු දෙයක් ආයේ ගෙනගෙන හිත හිතා හිටියොත් ඒක අපි අත්හැරපු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබගේ ඉන්ද්‍රිය දැනුම, පුජ්‍යල ඥානය, සංකල්ප සියල්ල එක මල්ලකට බහා දාන්න කුණු බක්කියට. දාලා ඔබ නිදහස් විවෘත මිනිසෙක් හැටියට සිට ගන්න. කුණු දුහුවිලි මඩ ගොහුරු පිහිදාගෙන පවිත්‍රව පිරිසුදුව සිට ගන්න, නැගී හිටින්න. අපිට වේදනා ඇති කරලා දෙන්නේ අපි යම්කිසි අගයක් ලබා දෙන ධර්මතා පමණයි. අපි යම් අගයක් ලබා දෙන ධර්මතා තමයි අපිට වේදනා ඇති කරන්නේ. අපි අගයක් ලබා නොදෙන ධර්මතා අපිට වේදනා ඇති කරන්නේ නැත. ඔබට ඔබ අගයක් ලබා දීලා තියෙනවා නම් ඔබට ඔබ වේදනාව. ඔබේ ඉන්න වටපිටාවේ ඉන්න අයට ඔබ අගයක් ලබා දීලා තියෙනවා නම් ඒ ඔස්සේ තමන්ට එන වේදනාව. ඔබ යම් වස්තුවකට යාන වාහනයකට අගයක් ලබා දීලා තියෙනවා නම් ඒ ඔස්සේ එන ඔබට වේදනාව. ඒ සියල්ලටම හේතුකාරක බවට පත් වෙන්නේ ඔබේ අධ්‍යාත්මය තුළින් ඇති කරවන සංකල්පවලට පුජ්‍යලත්වයට ලබා දෙන අගයත් එක්ක තමයි ඒක බලපාන්නේ. කිසිදු දෙයකට කිසිදු වටිනාකමක් නොදෙන්න. ඍණාත්මක අගයක් හෝ ධනාත්මක අගයක් ලබා නොදෙන්න. ඍණාත්මක අගයක් හෝ ධනාත්මක අගයක් ලබා නොදෙන්න. ඔබට ගැටලුව උපදින්නේ යම් කාරණයකට ඍණාත්මක හෝ ධනාත්මක අගයක් ලබා දෙන තැන. නිවනටත් ඔබ ඍණාත්මක හෝ ධනාත්මක අගයක් ලබා නොදෙන්න. මොකද ඔය ධන ඍණ දෙකෙන් අල්ලන්න බැහැ නිවන. අපේ ගොඩාක් බුද්ධ ආගමේ උපදේශකයන්ට වැරදිච්ච තැන ඍණ වලින් අල්ලන්න පුළුවන් කියලා හිතනෝ නිවන. ඍණ වලින් අල්ලන්න බෑ නිවන. සියලුම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා, ප්‍රසිද්ධ හාමුදුරුවන් වහන්සේලා, ධර්ම කථික හාමුදුරුවන් වහන්සේලා තේරුම් ගන්න ඕන මේ දර්ශන ඥානයේ තියෙන උත්තරීතරත්වය සහ වැදගත්කම. මේ ප්‍රත්‍යක්ෂෝ කියන්නේ පාඩම් කරගෙන නෙමෙයි. එනිසා ඍණාත්මක වල්ලන්න බෑ දහම. ඔබේ පුරුදු ටික මගහැරෙන්න මොන මේ ධර්මයේ ශ්‍රවණය කරමින් විමසමින් මනාකට ධර්මයට අනුගත වෙමින් ඔබේ පරණ පුරුදු ටික මගහැරෙන්න ඕන. පරණ පුරුදු ටික සරලව එක්තැන් කොට හකුලවා කීවොත් ධනාත්මක ග්‍රහණය කිරීමත් ඍණාත්මක ග්‍රහණය කිරීමත් කියන දෙක තමයි ඔබ තුල නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. නමුත් ඔබ හිතනවා ඍණාත්මක නම් ප්‍රතික්ෂේපය, ධනාත්මක නම් අනුමැතිය කියලා. නැහැ. එය ධනාත්මක වද, එය ඍණාත්මක වද, එය ග්‍රහණයයි. එය උපාදානයයි. එය ඔබගේ කැමැත්තයි. එය ඔබගේ අල්ලා ගැනීමයි. හොඳින් මේ තේරුම් ගන්න. ක්‍රියාව සංසිඳවන්න උත්සාහ කරන්න, නැවත ක්‍රියාවක් අපේක්ෂා නොකරන්න. දුවන තැනින් කොහොමද වෙහෙස නිවාගන්නේ? දුවන තැනින් වෙහෙස නිවාගන්න බෑ. නතර වූ තැනින් තමයි වෙහෙස නිවාගන්න පුළුවන්. මනුෂ්‍යෙක් වේගින් දුවනවා. කොහෙද දුවන්නේ? වෙහෙස නිවාගන්න. වෙහෙස නිවාගන්නේ කෙසේද? දුවන මනුෂ්‍යෙක් නතරවන්න. මුළු මහත් ලෝකයම දුවනවා. කොහෙද දුවන්නේ? වෙහෙස නිවාගන්න. කොහොමද වෙහෙස නිවාගන්නේ? දුවන මනුෂ්‍යෙක්. නතරවන්න. නතරවන්නේ කෙසේද? නතර වෙන්න ආකාරයක් නැත. දුවන එක නතර කළාම ඔබ නතර වුණා වෙනවා. නතර වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා නිවන් දකින්න ක්‍රමයක් නැහැ. නිවන අවබෝධ කරගන්න ක්‍රමයක් නැහැ. ඔබ දුවන එක නතර කළාද? එවිට ඔබ නතර වුණා වෙනවා. නතර වෙන්න ක්‍රමයක් හොයන්න එපා. එක මුලාව. නිවෙන්න ක්‍රමයක් හොයන්න එපා. යම් තැනක දැවීම නැද්ද? ඉන්පසු උදා වෙන්නේ කුමක්ද? නිවීම. නිවෙන ක්‍රමයක් නැත. දැවීමම නැතිවීම පමණයි නිවීම කියලා කියන්නේ. එනිසා තමයි නිවීම ඇත්තේ දැවෙන තැනමයි. වෙන කොහෙවත් නැහැ. නිවීම ඇත්තේ දැවෙන තැනමයි. ඔබ දැවෙන තැන නිවා ගන්න, එවිට ඔබේ සිත නිවෙනවා. ඊයත ධර්මත් ඔබ එකතු කරගත්තොත් මේ දහම් ගමනට ඔබට නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඔබව අවශ්‍ය නැහැ. ඔබේ ඉන්ද්‍රිය ඥානය, දැනුම, බුද්ධිය, කුසලතා, සංකල්ප නිවන් මගේදී ප්‍රයෝජනයට ගන්න බෑ. තම දොහිතුවක සත පහක තරම්වත් වටිනාකමකින් ප්‍රයෝජනයට ගන්න බෑ. මමත්වේ යනු සම්පූර්ණයෙන් දැවීමේ ලක්ෂණ වලින් සැකසුණු කාරණය. එහෙම නැත්නම් ඔබ, එහෙම නැත්නම් මම, අපි කියලා මේ ආමන්ත්‍රණය කරන තැන සෑදී තිබෙන්නේ දැවීමේ ලක්ෂණ වලින්ම මිස නිවීමේ ලක්ෂණ වලින් නොව. එනිසා ඒ ප්‍රයෝජනයක් ගන්න බෑ නිවනට. විශේෂ ඥානයක්, ගුණයක් ඔබ තුල සැකසෙන්න ඕන. ධර්මයක් සමග, ධර්ම ශ්‍රවණයක් සමග මේ විශේෂ ඥාන දර්ශනය අත්දකින්න. මේ වචන සෑදිලා තියෙන්නේ එක පුජ්‍යලයක විසින් තව පුජ්‍යලයකට සංකල්පයක් ඇති කරන්න. සංකල්ප දුරු කරන්න හදපු වචන නෙමෙයි මේ එකක්වත්. නමුත් සංකල්ප දුරු කිරීමක් තමයි නිවන් ධර්මය කියලා කියන්නේ. මෙන්න මේ වචනත් මනාව අපි ධර්මයේ ගන්න හැම මොහොතකම ගලපා ගන්නෝ නම් පමණයි ඔබට නිවන් ධර්මය ඔබ තුළ ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් ඔබ තුළ සංකල්ප ප්‍රකට වෙන්නට ඉඩයි. හේතුව එක පුජ්‍යලයක විසින් තව පුජ්‍යලයක තුළ දෘෂ්ටියක් සංකල්පයක් ඇති කිරීමටමයි මේ වචන සාදා නිම කොට තිබෙන්නේ. ඒකට අපි කියනෝ අදහස් හැඟීම් සංකල්ප ගනුදෙනු කරන්න තමයි මේවා හදලා තියෙන්නේ. නතරවන්න. නතරවන්න කිව්වහම අපේ අය අර දුවන ගමන් මග වෙනස් කරලා වෙන පාරක ආයි දුවනවා. හොඳින් බලන්න, නතරවන්න කියලා කිව්වහම එයා ගමන් මග වෙනස් කරලා ආයි වෙන පාරක දුවනවා. හරියට අර හොරෙක් පස්සේ පොලිස් කාර්යයක් කෙලවනවා වගේ තමයි. ඔය හිටු ගිව්වා මේ මිනිස්සු මාර්ගය වෙනස් කරලා ආයෙ තව පැත්තක දුවනවා. දැන් මේක පොලිස් කාර්යයක් නතර වෙන්න කියන වගේ සිද්ධියක් නෙවෙයි. ඔබට නිවීමට අවශ්‍ය නම් ඔබ නතරවන්න. මේක තේරුණා අඟුලිමාලට ඉතා හොඳින්. මේ ඉන්න අඟුලිමාල්ලාට මේක තේරෙන්නේ නෑ. අඟුලිමාල ඇඟිලි කපන්න දුවනු, අනිත් සියලු දෙනාත් මොනවා හරි කපා ගන්න තමයි දුවන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාවයනේ තමයි, මොනෝ අවශ්‍යතාවයකට තමයි දුවන්නේ. අවශ්‍යතාවයන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගේ නිදහස් වීමේ අවසානයක් නැත. ඒ අවශ්‍යතාවල් දුරු කරගත්ත තැනින් මේ සමාජයට පිවිසුනහම එයාට ඒ සමාජය තුළ ලෝකයේ තුළ ඒ සංස්කාර ලෝකයේ තුළ වඩාත් සහනශීලීව වඩාත් සුවදායීව ඒවා පරිහරණය කිරීමේ සහ ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. කියන්නේ භෞතික දෙයක් ඈඩ් කරන්න හරි ලං කරන්න හරි කියන කතාවක් නෙමෙයි. භෞතික දෙයක් තිබුණත් ඒක කාගේයි කියා නම් කරගෙන තිබුණත් ඒ සියල්ලගේ අයිතිය මේ මහ පොළොවට මහ විශ්වයට. මටත් පුළුවන් අයිතිය හිතන්න. අර ඉඳම අර දේ මේ වාහනේ මේ දේ මට අයිති කියලා ඔබටත් හිතන්න පුළුවන්. මේ දේ මට අයිති, මේ දේ මට අයිති, මේ දේ මට අයිති කියලා ඔබ එසේ සිතුවත් මා එසේ සිතුවත් ඒ සියල්ල අනුගමනය කරන්නේ ඒ සියල්ලගේ අයිතිය තියෙන්නේ මේ මහ පොළොවට, මේ ස්වභාව ධර්මයට, විශ්වයට. අපිට තියෙන සංකල්පමය රාමුව පමණයි. ඒ අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවය. යථාර්ථවාදී ධනවත් බව, යථාර්ථවාදී පෝසත් බව අපි ඇති කර ගන්න ඕන. හුදෙක් සම්මුති බාල පුතජනයෝ අතර ශ්‍රේෂ්ඨෙක් වෙලා වැඩක් නැහැ. අපි ශ්‍රේෂ්ඨෙක් වෙන්න ඕන පඬිවරු අතර. මෝඩයන් අතර පඬිතෙක් වෙලා වැඩක් නැහැ. එහෙම නෙවෙයි, ලොකුම මෝඩයා අහුබවට පත් වෙනවා. මෝඩයන් අතර පඬිතෙක් වෙන්න ගියොත් එහෙම ලොකුම මෝඩයා අහුබවට පත් වෙනවා. ඒ නිසා මේ පුතජන ලෝකේ නෙමේ අපි ශ්‍රේෂ්ඨත්වය ලබන්න ඕන. මහරහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ අගයීමේ ශ්‍රේෂ්ඨත්වයේ තමයි අපි ශ්‍රේෂ්ඨත්වය ලබන්නේ. නිහඬ බව අගයන්, අන්තයකට නොවැටුණු අචින්ත්‍ය ගුණය අගයන්, ඒක තමයි දහම, ඒක තමයි ගුණය. ඒ දනරින දහමක්, ශූන්‍ය අශූන්‍යවාදයක්, පුනර්භවයක් ඇත නැත කියන ප්‍රශ්නයක්, පුජ්‍යලෙක් ඇත නැත කියන ප්‍රශ්නයක්, තර්කයේ ඉක්ම වූ අතක්කා වචර අවේදීත නිරෝධ සහගත අකාලික ධර්මය, කාලය නැහැ. පුජ්‍යලත්වේ නැත්තම් කාලය නැහැ. පුජ්‍යලත්වේ මැනෙන්නේ කාලය තුලේ. මා ඔබගෙන් විමසුවොත් ඔබ සිටින තැන ඉඳලා දේශකයන්න් වහන්සේ සිටින මේසය ධර්මාසනය ළඟට කොතරම් දුරද කියලා. ඔබට කාලය මිනුම් දණ්ඩ අහුවෙන්න පුළුවන්. අහුවෙලා ඔබ මැනලා කියයි අඩි 20ක් අඩි 30ක් 50ක් දුරින් ඉන්නේ කියලා. ඒ තමයි පුජ්‍යලත්වයේ සෑම විටම කාලය ගොනු කරන ස්වභාවයක් තියෙනවා. පුජ්‍යලත්වයේ සෑම විටම කාලය ගොනු කරන ස්වභාවයක් තියෙනවා. මේ පුජ්‍යලත්වයෙන් බැහැර වෙන කෙනාට මේ කාලය ගොනුවන්නේ නැත. තමන් කණුවක් හැටියට සිටගෙන ලෝකය දිහා බලන්නේ. තමන් විශ්වය හැටියට සිටගෙනයි මේ ලෝකය දිහා බලන්නේ. තමන් කියන වහර පාවිච්චි වුණාට එතන තමෙක් නැතිව එය අතර කළා. ඒ තමන් කියන වචනේ තමන්ට ගන්න හැකියාව තියෙන්න ඕන. මේ අපි කතා කරන්නේ සංකල්ප දෘෂ්ටි සාධන්න සකසන ලද වචනවලින්. විශ්වයේසේ අවදිව බලන්න, ඔබ කණුවක්සේ නැගී සිට බලන්නේ නැතුව විශ්වයේසේ නැගී සිට බලන්න. ඔබට ඒ කාරණේ තේරුම් ගැනීමම ප්‍රමාණවත් දර්ශන අවබෝධය ඇති වීමට. කණුවක්සේ නැගී නොසිට විශ්වයේසේ ඔබ නැගී සිටින්න. කණුවක් කියන්නේ ඔය ඉඳලා තියෙන කණු තියෙන්නේ. ලකඩ කණු වේවා, කොන්ක්‍රීට් කණුවක් වේවා, ලී කණුවක් වේවා, ගල් කණුවක් වේවා, කණුවක්. ඒ කීය ධර්මයක් ග්‍රහණය කළ හැකි දෙයක්. මිනිය හැකි ස්වභාවයක්. පටු ධර්මතාවය. නමුත් විශ්වය යනු මිනිය නොහැකි ධර්මතාවය. අගය කරන්න බැරි ධර්මතාවය. සීමා කරන්න බැරි ධර්මතාවය. ඒ නිසා තමයි ඔබ කණුවක් සේ නොසිට විශ්වයේසේ අවදිවන්න. කණුවක් සේ අවදි නොවන්න. විශ්වයේසේ අවදිවන්න. ධර්මානුකූලව බලන්න, ඔබට අනුකූලව බලන්න එපා. ඔබේ දැනුම අරගෙන මේක දිහා බලන්න එපා. ඔබේ දැනුම තම දොහිතුවක් වටින්නේ නිවන් මාර්ගට. ඔබේ ඉන්ද්‍රියන් තම දොහිතුවක් වටින්නේ නිවන් මාර්ගට. ඔබ ඔබේ පරේක්ෂණයේදී ඔබට පුළුවන් මේ ආකාරයට එක පහසු කරගන්න. සාමාන්‍යයෙන් අපි තදින් net පියාගත්තාම ඔබ කාය විඥානේ මොළේ තැම්පත් කරන ලද පුරුදු ටිකක් තියෙනවා. සහ අනුමුණු රාශියක් තියෙනවා. ඒ දේවල් සමණයටපත් වෙන්න නම් අපි වෙනවම අරමුණු වලින් බැහැරව සමණයක් කරගන්න ඕන. නමුත් අධ්‍යාත්මික සිත ඉලක්ක කරගෙන අධ්‍යාත්මික සිත පිරිසුදු කරන වැඩපිළිවෙලේදී අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු ආකාරයට පුරුදු කරන්න. උන්වහන්සේ අඩවන් වූ දෙනෙති කියන්නේ හැපියාගෙනත් නැහැ, හැරගෙනත් නැහැ. අඩවන් වූ දෙනෙතින් තමයි උන්වහන්සේගේ සමාධි සෝය ප්‍රකට වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමාධි සෝය හොඳින් ප්‍රකට වුණත් උන්වහන්සේට කතා කරන දේ හොඳින් ඇහෙනවා. කවුරුන් හෝ ඇවිදිනවා නම් ඇවිදින බව තේරෙනවා. කතා කරනවා නම් කතා කරන බවත් තේරෙනවා. හැබැයි ඒ කිසිවක් වේදනාව වශයෙන් අභ්‍යන්තරයට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අඩවන් වූ දෙනෙතින් තමන් සොයනවා නම් අර තමන්ට තවත් අර කාය විඥානයේ තිබෙන බාධක ටික මගහැරලා අපිට කෙලින්ම අධ්‍යාත්මික සිතට සම්බන්ධ වෙලා කරන් අවබෝධය ඇති කර ගන්න පුළුවන්. නැත්තම් ඔබ තදින් net පියාගත්තාම ඔබේ මොලේ දිනදා රැඳුණු දේවල් ඔබට පේන පටන් ගන්නවා. තින් හැකියාව තියෙනවා පුරුදු වුණාම ඇස්තක පියාගන්න. ඒ සුවය තුළ කටයුතු කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම අඩවන් නොදෙනතින් වඩා පහසුවකුත් දනවනවා සමහර අයට නිවන් පරේෂණය. නෙද්දක පියාගත්තත් ඔබ නෙද්දක හැරගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. නෙද්දක හැරගෙන හිටියත් නෙද්දක විවර කරගෙන සිටියත් ඔබ නෙද්දක විවර කරගත්ත කෙනෙක් වෙන්න ඕන. ඔබට ඒක තේරෙනවද කියලා බලන්න. අධ්‍යයනය තුරින් තේරුම් ගන්න. නෙද්දක පියා සිටියත් ඔබ ඇස් දෙක අරගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. ඇස් දෙක අරගෙන හිටියත් ඔබ ඇස් දෙක අරගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. එකට අපි කියනවා විමුක්ති ඇස, සම්මයක් ඇස, සදහම් ඇස. සදහම් ඇස විවර වී තිබෙන්නම ඕන. ඇස් දෙක අරගෙන මේ මස් ඇස් දෙක අරගෙන සිටියත් මස් ඇස් දෙක පියාගෙන සිටියත් විමුක්ති ඇස, සදහම් ඇස, ඒ කියන්නේ ධර්මයෙන් ගන්න ඇසක් තියෙන දැක්මක්. ධර්මයෙන් ලබාගත් ඒ විමුක්ති ප්‍රඥා ඇස, ඒ ඔබගේ බාහිර නෙද්දක පියා සිටියද නෙත් හැරගෙන සිටියද විවර වී තිබිය යුතුමයි. ඒ නිතින් බලන විට තමයි ලෝකය ධර්මානුකූල ආකාරයට පේන්න පටන් ගන්න. ඒ ඇස් එක පියාගත්ත ගමන්, ඒ විමුක්ති ඇස පියාගත්ත ගමන් ඔබට අවදි වෙන්නේ මස් ඇසයි මනසයි අර ලෞකික ඇස් ටික. ඒ ලෞකික ඇස් ටික විවර වුණාම ලෞකික ක්‍රමයට ලෝකෙ පේන්නේ. සදහම් ඇස විවර කරගත්තාම යාට ඒ සදහම් ඇසින් ලෝකේ දකින්න පුළුවන්. විමුක්ති ඇසින් ලෝකේ දකින්න පුළුවන්. ඒකයි අර බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ චක්කුම් උදපාදි මට ඇහැක් පහළ වුණා. ඇස පහළ වුණා. ඒ කියන්නේ මේ ලෝකේ දකින්න ඇහක් නෙමෙයි වෙනම ඇසක් පහළ වුණා ධර්මයේ. හේ ඇසින් බලනකොට මේ ලෝකේ සියලු සංස්කාරකයන් දුරුව සජීවීව බලන්න පුළුවන් පුජ්‍යලත්වයෙන් තොරව. ඒ නිසා ඇසට කියන සම්මයක් ඇස, සදහම් ඇස, විමුක්ති ඇස. එහි කිසිවක් නැති නිසා, එහි අතීත මතකයන් කිසිවක් නැති නිසා විමුක්ති ඇස. එහි වර්තමාන දේව සහ අනාගත දේවල් කිසිවක් නැති නිසා විමුක්ති ඇස. ශූන්‍යතාවය නෙමෙයි, ශූන්‍යතාවය හඳුනන්නේ ලෞකික ඇස. ලෝකෝත්තර ඇස ශූන්‍යතාවය හඳුනන්නේ නැත. ශූන්‍යතාවය හඳුනන්නේ ලෞකික ඇස. ලෝකෝත්තර ඇස සදහම් ඇස, එහෙම නැත්නම් විමුක්ති ඇස ශූන්‍යතාවය හඳුනන්නේ නැත. ඔබ හොඳින් ඒ තේරුම් ගන්න. ලෝකෝත්තර ඇස ශූන්‍යතාවය හඳුනන්නේ නැත. කැළඹුණු දියවිලක් නිසල කළ හැක්කේ එයට අත තැබීමෙන් නොව අත නොතැබීමෙන්මයි. ඒ වගේම තමන්ගේ මනස නිසල කරගන්න පුළුවන්. ඒ මනසට අත තැබීමෙන් නොව අත නොතැබීමෙන්මයි. එවිට ඔබ කියයි මනස චංචල වෙනවනේ. ඔබ නැවත අත තිබ්බොත් ඒ දෙගුණ වෙලා චංචල වෙනවා. අත නොතබා සිටියොත් ඒ චංචල වීම ක්‍රමානුකූලව නිශ්චලත්වයට පත් වෙනවා. මේ ලෝකයේ මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියන එකේ තියෙන ප්‍රමාණය ස්වභාවය තමයි ප්‍රශ්න විසඳන්න ගියාම ප්‍රශ්න වැඩි වෙන ස්වභාවය. මනස එක්තැන් කරන්න ගියාම මනස විසිරෙන ස්වභාවය. අත නොතබා සිටීමෙන්ම මනස අනුගමනය කරන ආකාරයට නිශ්චලත්වයට පත් වෙනවා. සංසම් බවට පත් වෙනවා. බාහිර අධ්‍යාත්මික ආයතන සංවරය. හේතු කිසිවකට දැක්විය යුතු නැහැ. හේතු දක්වනවා කියන්නේ අපි අත තියනවා. හේතු නොදක්වා සිටින්නේ. ඔබ නිශ්චල වන්නට උත්සාහ කිරීම තුළ තමයි ඔබ චංචල වෙලා තියෙන්නේ. ඔබ සැප සොයන තැන තමයි දුක් විඳින්නේ. නිවන හොයන තැන තමයි ඔබ දැවෙන්නේ. නිවන හොයන තැන තමයි ඔබ දැවෙන්නේ. නිශ්චල බව පතන තැන තමයි චංචල වන්නේ. යමක් හිර කරගත්තොත් ඒ ටික වෙලාවකින් පුපුරා යන්නට පුළුවන්. ඒ නිසා ගලා යන්නට ඉඩ හරින්න. ඒ ගලා යෑම තුළ කිසිම තැනක ඔබ මමෙක් හැටියට සිට නොගන්න. ඒ ගලා යාම තුළ කිසිදු තැනක මමෙක් හැටියට සිට නොගන්න. කණුවක් හැටියට සිට නොගන්න. විශ්වයේ සේනගේ සිටින්න. ඔබ අවදි වෙනව නම් අවදි විය යුත්තේ විශ්වයේ සේනගේ. සරල දේවල් උදෙසා තමයි ගොඩාක් ජනතාව පෙළඹිලා සිටින්නේ. පඳුරක් බැඳලා, පැතුමක් පතලා, මල් ටිකක් හඳුන් කෝරු ටිකක් පත්තු කරලා එහෙම ජීවිතේ විමුක්තියක් සොයන්න තමයි කල්පනා කරන්නේ. ඉතාම ලේසි ක්‍රමයකට. නමුත් එහෙම ලෙහෙසි ක්‍රමයකට සොයන වැඩ පිළිවෙලක් නෙමෙයි මේ. අධ්‍යාත්මික ක්‍රමයට සොයන එක. වචන සීමාවෙන් ඇති කරගන්න උගත්කමක් නොවේ. වචන සීමාවෙන් මේ ධර්මය ගත්තොත් එයාට තේරුමක් නැති දෙයක් සහ පටලැවිල්ලක් පමණයි ඉතුරු වෙන්නේ. තේරුමක් නැති දෙයක් සහ පටලැවිල්ල වගේ ස්වභාවයක් තමයි ඉතුරු වෙන්නේ වචන වලින්ම මේක සම්පාදනය කරන්න ගියොත්. වචන නැතුව විවෘත මනසර දැනෙන සංවේදීතාවයත් එක්ක ධර්මය සොයා යන්න ඕන. වචන වලින් ගොනු කරන්න හදන්න එපා. දැන් නිවන් ධර්මය මම අවබෝධ කරගත්තයි කියමුකෝ. ඒ අවබෝධ කරගත්තට අවබෝධ කරගත්ත කෙනාටවත් මේක ගොනු කරන්න බෑ. දැන් මම කල්පනා කළොත් ඊළඟට මම මේ නිවන තේරුම් ගන්න සඳහා මොන වගේ වචන ටිකක්ද පාවිච්චි කරන්න ඕන කියලා කල්පනා කළොත් එහෙම වචන සමූහයක් එකතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම හරි දැන් මම නිවන් ධර්මයේ දැක්ක මම ඒක ආයි විඳින්න ඕන. එහෙම මම කියන පුජ්‍යලයට මම කියන සංඥාවෙන් එක විඳ දරා ගන්නත් බෑ. නිවන විඳින්නේ කොතනද? එතන මම කියන කෙනා නැහැ. මම කියන කෙනා කොතනද ඉන්නේ? එතන නිවන නැහැ. එනිසා මම ඒක ප්‍රත්‍යක්ෂ කළත් කවදාවත් මම හැටියට නැවතත් මට ඒක විඳ දරා ගන්න පුළුවන් කමක් නැහැ. මම හැටියට එතන වැඩ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක මට වූ අවබෝධයක් හැටියට කියාපාන ශක්තියක්වත් නැහැ. මොකද හේතුව සැබවින්ම මමත්වයෙන් එහා පවතින දෙයක්. පැහැදිලිද? සැබවින්ම මමත්වයෙන් එහා පවතින දෙයක්. සෑ මට අවබෝධ වූවායයි සතුට වෙන්නත් පුළුවන් කමක් නැහැ. මට අවබෝධ වූ දෙයක් නෑ. මම නැතිවීම පමණයි සිදුවේ. නේද? මට අවබෝධ වූ දෙයක් නෑ. මට මම නැතිවීම පමණයි සිදුවේ. ඔන්න ඕක තමයි මගේ අවබෝධය. බලන්න එහි තියෙන වටිනාකම මේ වචනේ. මට අවබෝධ වූ දෙයක් නෑ. සිදුවේ මම නැතිවීම පමණයි. මම ඉන්න තැන ප්‍රශ්න තියෙනවා, උත්තර තියෙනවා. මම නැති තැන ප්‍රශ්නත් නැහැ, උත්තරත් නැහැ. ගසක් වාගේ. ගහේ කොළ මල් පල තියෙන කාලෙට කුරුල්ලු සමනැල්ලු බඹරු ගහේ හේවනට මිනිස්සු කොළ කඩයි යන්න, දළු කඩයි යන්න, ගෙඩි කඩයි යන්න බොහෝ අය ඉන්නවා. ආයි පායන කාලෙට කොළ නැති වෙනව, දළු නැති වෙනව, මල් නැති වෙනව, පල නැති වෙනව, කවුරුත් නැහැ. ඉතින් ඒ කිසිම තැනක පෙනුතුනේ මම නැත්නම් ගහක් වාගේ තමන්ගේ සේවය. මේ කෙනෙක් හිතන්න පුළුවන් ඇයි අපි ඔච්චර අමාරුවෙන් උතෙන්ටපත් වෙන්න ඕන. කිඹුල්ලු ඉන්න වැවේ නාන එක හොඳ නෑ. හේතුව කොයි වෙලාවෙ දැහගෙන යයිද දන්නේ නෑනේ. ඒ නිසා ඒකට වෙන්න ඕන. අනතුරුදායක තැන්වල අපිට අනතුරක් පේන්නේ නැහැ. අනතුර පේන්නේ අනතුරුදටපත් වුණා. ඒ නිසා තමයි අපිට වේලාසනෙන් මාර්ග සංඥාවක් ලබා දෙන්නේ. පූර්ව දැනුම් දීමක් මුහුදු වෙරළවල් වල, ගංගාවල් වල අපි බෝඩ් දාලා තියෙන එකයි. ඒ වගේම ධර්මයක් අපිට අනුතරට පත් වෙන්න කලින් අනුතරෙන් වලකින්න බෝඩ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඔබ හිතුවොත් කොහෙද ඉතින් අපිට සාම අනුතරක් නැහැනේ. ඒ නිසා ප්‍රශ්නේ අනුතරක් වුණාට පස්සේ අනුතර හොයාගන්න පුළුවන් වලකින්න පුළුවන් කම නැහැ. මනුස්සයෙක්ගේ මරණය ගැන අත්දැකීම ලැබුවට පස්සේ මරණ නිදහස් වීම ගැන කතා කරන්න බෑනේ. ඒ නිසා මරණය කියන අත්දැකීම මිනිසෙක් ලබන්න කලින් මරණයෙන් නිදහස් වෙන ක්‍රමයක්. දුක කියන අත්දැකීම ලබන්න කලින් දුකෙන් නිදහස් වෙන ක්‍රමයක්. අපාය කියන අත්දැකීම ලබන්න කලින් අපාය අත්දැකීම. අර මම මේ පොය දවසේ තාම හොඳ විහාරස්ථානයකට ගියා. ඒ විහාරස්ථානයේ තිබුණා මේ අපාය ඇඳලා. අපාය ඇඳලා අපාය මෙන්න මේ වගේ කියලා ඉතින් පෙන්වලා දීලා තියෙනවා. මේ අඹලම තියෙනවා අපාය. ඒ පෙන්වන්නේ උත්සාහ කරන එක තුල ඒක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ විදියට පෙන්වන්න බෑ. ඒක මනුස්ස ශරීරම අරගෙන සංකල්පයක් හදාගෙන මේ මිනිස්සු ඉරනෝ කොටනෝ අර උල්වල කටු බුල්වල නගනෝ ඒවා අර ගිනි ගන්න වචුර භාජනයකට දානෝ ඒවනේ පෙන්වන්නේ නේ. ලෝදි අරගෙන පොවනෝ ඕවා තමයි පෙන්වන්නේ. බුදුහාමුදුරේ ඒක උපමා කරලා තියෙන මෙන්න මෙහෙමයි. තහුලකින් තහුලක් කියලා කියන්නේ යකඩ උලක් සහිත කෙළවරෙහි ගින්දර පත්තු වෙන එකක් තියෙනවා. ඒකට කියනවා ඒ කාලේ සටන් කරද්දී පාවිච්චි කරන ආයුධය තහුලක්. ඒක රත් වෙලා තියෙන නිතරම ගිනි ගන්න එකක්. අනිත් එක ඇඟේ ඇදෙනවා. ඒ වගේම පිච්චෙනවා. ඒකෙන් ඇඟට විද්දොත් පිච්චෙනවා. ඒ තහුලකින් එක දවසක් එක පුජ්‍යලයකට සියක් පාරක් කුල්ලානිනවා හොරෙකුට. ඒ හොරා ආයි ගහේ බැඳලා තියෙනවා. රජතුමා අහනෝ ඒ පුජ්‍යලයා මිය ගියාද කියලා අහනෝ. නෑ කියනෝ ඊට පහුවෙන්දත්. එහෙමනම් තව උල් පාරවල් 100ක් අනින්න කියනවලු. ඊට පස්සේ මහණනි කොයි වගේ වේදනාවක් දැන් දැනෙනවද ඇද්ද? කලින් දවසේ අර උල් පාරවල් 100ක් කාලා ඒ උල් පාරවල් වලට තවත් උල් පාරවල් වදිනකොට කොච්චර වේදනාවක් ඇද්ද? ශාල වේදනාවක් කියනවා. ඊට පස්සේ ඊට පහුවෙන්ද තුන්වෙනි දවසෙත් අහන ඔය පුජ්‍යලයා මේ ගිහිල්ලාද? නැහැ ස්වාමීන් කිව්වහම තව උල් පාරවල් 100ක් අනින්න කියලා කියනවලු. දැන් මේ උල් පාරවල් 300ක් එක පුජ්‍යලයේ ඇනුම් කනවා. මහණෙනි කොහොමද වේදනාව කියලා අහන ස්වාමීනි 300ක් නෙමේ එකක් ඇනුම් කන එකත් මහා වේදනාවක් කියනවා. මහණෙනි ඒ උල් පාරවල් 300කින් ඇනුම් කාපු වේදනාව පීඩනය දුක මෙන්න මගේ අතේ තියෙන මේ ගල් කැටේ වගේ. අපාය දුක මහණෙනි අර හිමාල පර්වතේ වගේ. ඒ නිසා අපාය අඳින්න බෑ. තේරෙන්නේ? ඔය මිනිස්සු ටිකක් ඔය කපනවා කොටනවාත් කපනවා එහෙම මේ පෙන්නලා තියෙනවා. ඒකෙන් අපායේ පෙන්වන්න බෑ. අපායේ දුක ඊට වඩා හරි ප්‍රබල දුකක් තියෙන, ප්‍රබල වේදනාවක් තියෙන, ප්‍රබල පීඩාවක් තියෙන. හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කිරීමේ ප්‍රතිවිපාක. දහම ළමන් ළඟ තියෙනවා, අධර්මයක් තමන් ළඟ තියෙනවා. ඉතින් අධර්මේ මාවත තමන් තෝරගන්න නැතුව ධර්මේ මාවත තෝරගන්න. අඹගෙඩියක් හොරා කෑමේ ක්‍රමවේදයකුත් තියෙනවා කියලා ඉල්ලගෙන කෑමේ ක්‍රමවේදයකුත් තියෙනවා. අඹගෙඩිය කෑමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, ඒක හොරා කෑමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දවසක් අපි පාසල් යද්දී මේ පාරයින තිබුණු අඹ ගහ මත් එක ගිහින් යාළුවෝ ගමු ගහට ගල. මං කෝයිපා අර පොඩි පොඩි ගැට මල් තියෙනවා කඩන් වැටෙනවා. අපි ගෙදරට වතුර එකක් බොන්නේ. ආ ගිහිල්ලා 100කින් අහලා බලමු ගඩියක් කඩා ගන්නද කියලා. දැන් 100කින් අහුවා 100 එහෙම හිතලා තියනවා නේද? ඔව් දරුවෝ මටත් මේ ගෙඩියක් කඩා ගන්න කෙනෙක් ඇතුව හිටියේ. ඔන්න ගෙඩි ටිකක් කඩා ගන්න කිව්වා. දැන් බලන්න එකේ අපිට මානසික පීඩනයකුත් නැහැ, ඒ මිනිහට පීඩනයකුත් නැහැ, කිසිදු වරදකුත් නැහැ එකේ. දැන් තේරෙන්න මේ ලෝකයේ කිසිම දෙයක් තහනම් නැහැ. එක තියෙනවා වැරද්දහ නිවැරද්ද කියන සම්‍යක් ප්‍රතිපදාව හා එතෙන්ට යන මිත්‍යා ප්‍රතිපදාව. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මට මේ පන්සලක් හදලා දීලා තියෙනවා, යාන වාහන අරගෙන දීලා තියෙනවා, මේ සම්‍යක් ප්‍රතිපදාවෙන්නේ නේද? එතකොට ඒ විදිහට ලැබුවාම ඒක මානසික සුවතාවයක් එක්ක තියෙනවා. යහපත් ආකාරයක් එක්ක තමන්ට ලබා ගන්න තියෙනවා. ඒක පැවිද්දෙක් ලබන ක්‍රමවේදයක් තියෙනවා, ව්‍යාපාරිකයෙක් ලබන ක්‍රමවේදයක් තියෙනවා, රැකියාවක් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක ලෝක සම්මත ක්‍රමවේදය තුල ඒක තමයි ලබනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒකේ කිසිම වරදක් වෙන්නේ නැහැ. දැන් තමයි වාහනයක් ගත්තා. අරගත්තාම ගත්තට පස්සේ රජයේ බදු මුදල් ප්‍රමාණය වැඩි වෙච්ච ගම වාහනේ වැඩි අගයක් ඇති වෙනවා. එතකොට එයා ඒක අඩු අගයකට විකුණන්නේ, ඒ වැඩි අගයට විකුණනවා. ඒකේ කිසිම වරදක් ඒකනේ ඒකේ කිසිම වරදක් නැහැ. ඒ කිසිම වරදක් නැහැ. යම් කිසි කෙනෙක් මැණික් ගලක් අරගෙන එනවා. ඔහු අපේක්ෂා කරන මුදල මේකට මම අපේක්ෂා කරනවා ලක්ෂ 5යි. එයා අපේක්ෂා කරන මුදලනේ ලක්ෂ 5. හරියා ලක්ෂ 5 සතුටෙන් දීලා ගන්නවා. හැබැයි මෙයාට ඊළඟට එනවා මේක ලක්ෂ 50කට විකුණන්න පුළුවන්. ඉතින් එයා ලක්ෂ 50කට විකුණනවා. ඒකේ කිසි වරදකුත් නැහැ. සමහර වෙලාවට තව සන්තෝෂ දීමනාවකුත් අර මිනිස්සයට කරන අවස්ථාවල් තියෙනවා ඒ වගේ අය. ඒකේ ශිෂ්ටයන් වල අදාළ දේවල්. ඒ නිසා මේ සම්‍යක් ප්‍රතිපදාව සහ මිත්‍යා ප්‍රතිපදාව කියන මාර්ග දෙක තියෙනවා. ඒක හොඳින් සමබරව තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕන. ඒක හදවතට සංවේදීව දැනෙන වැඩපිළිවෙලක්. අඥාන කමින් උපදින තැනක් නෙමෙයි, බොහෝම ඥානවන්ත කමකින් උපදින අවස්ථාව. ඒ තුළින් තමගේ ජීවිතය තමන්ට ජය ගන්න පුළුවන්. අපි තියේ අපාය බලන්න ගිහිල්ලා මම නම් කිව්වා අපි මේ පැත්තට වැඩි එන්නේ නැහැ. නමුත් ඒකට අද ඇවිල්ලා බලන්න ඕන කියලා මේ තවහන්ත එකක ගිහිල්ලා අපායක් බලලා අසන්න. ඉතින් ලොකු පිරිස් ගැවසෙනවා අපි දකිනවා. නමුත් බොහොම සරල බුද්ධි රටාවක් එක්ක තමයි ඔවුන්ගේ පැවැත්ම තියෙන. ගොඩාක් දෙනෙක්ගේ අපේක්ෂාව තියෙන්නේ සැප විඳින්න කියලා. අපේක්ෂාවක් තියෙන භෞතික දේවල් ඔස්සේ, ආර්ථිකය ඔස්සේ, ධන සම්පත් ඔස්සේ. ඒක තමයි අපිට වැරදිලා තියෙන ලොකුම වැරැද්ද. පුජ්‍යලත්වය වැඩි වෙනකොට, මමත්වය වැඩි වෙනකොට, මමංකාරය වැඩි වෙනකොට වියදම් වැඩි. ඒකට හේතුව ඒ මනුස්සය හැමතැනම ලොකුවට පේන්න යනවානේ. එතකොට වියදම් වැඩි. ටැංකක් දුන්නත් ලොකුවට දෙන්න ඕන. ගමනක් ගියත් ලොකුවට යන්න ඕන. ලොකුවට වෙණිය හැදෙන. එහෙම කරන්න ගියාම වියදම් වැඩි වෙනවා. ඉතින් මමත්වේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න යාට තව අපහසුතාවයන් වැඩි වෙනවා. ඉතින් මමත්වේ අඩු වෙන්න. එයා තුළ හීනමානයක්වත්, අදිමානයක්වත්, මොනෝමානයක්වත් සමානයි කියලා හිතන්නෙත් නැහැ. මෙයාමට උසස් කියලා හිතන්නෙත් නැහැ. මෙයාමට පහත් කියලා හිතන්නේ නැහැ. යාට මේ හැම තැනම බොහොම සතුටින් වාසය කරන්න හැකියාව තියෙනවා. බුදුහාමුදුරන්ට රජාසනේ දුන්නත් ඒකෙත් වාඩිනෝ, ස්තෝපෝ දුන්නාම ඒකෙත් වාඩිනෝ, අර ජටිලිය දමණය කරන්න ගිහිල්ලා ගිනිහල්ගේ කුස්සිය දුන්නත් ඒකෙත් වැඩ ඉන්නවා. ආයේ රජමාලිගාවට ගියාම රජාසනේ ලබා දුන්නාම ඒකෙත් වැඩ ඉන්නවා. ඒකෙන් පෙන්නන්නේ මොනවද? මානෙ කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දාලා ඉන්නවා. ඒකෙන් සැපයක් තියෙනවා, ඒකෙන් සුවයක් තියෙනවා, ඒකෙන් ශාන්තියක් තියෙනවා තමන්ට. මානෙ කියන එක තුල සිටියාම හරිය අපහසුතාවය දෙනවා, වේදනාව දෙනවා. යාට වර්ධනය කරගන්න රාමුවක්, රැකගන්න රාමුවක්, පවතින රාමුවක් කිසිවක් නැහැ. නිරෝධ සෝයෙන්, නිරාමිස සෝයෙන්, විමුක්ති සෝයෙන් කාලය ගත කරනවා. එතකොට මේ විමුක්තිදායී ගුණය යම් අවබෝධයකින් හඳුනගත්ත පින්නතුන් මෙතන ඉන්නවා. ඒකට කියනවා මෛත්‍රී විහරණය කියලා. ඒ මෛත්‍රී විහරණේ වැඩෙනවා ධර්මානුශාසනා අසන පිට. ඒ නිසා තමයි ධර්ම අවබෝධය කරගත්ත පින්නතුනුත් බණහන් එන්නේ ඒකයි. ඒ වගේම ඒ ඇත්ත මම දන්න විදිහට අර අවබෝධයටපත් නොවිච්ච අයටත් එළිය බනහනවා. මොකද හේතුව ඒ ඇත්ත දන්නවා ඒ මෛත්‍රී විහරණය වඩා හොඳින් අවදි වෙනවා ධර්ම ශ්‍රවණය ඇති කර ගනිද්දී. ධර්ම ශ්‍රවණය ඇති කර ගන්න පුළුවන් අද ශ්‍රවණය කිරීමේ කුසලතා තිබිදී එදා කාලේ වික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරගේ බණ ටික අහන්න ලැබෙන අවස්ථාවනවල ගිහිලා ශ්‍රවණය කරමින් ඒ අවදි කර ගන්නවා. නැත්නම් තමන් අවදි කරගත්ත ධර්මය මන්ට ඒ අවබෝධය තියෙන නිසා අවදි කර ගැනීම හැකියාව තියෙනවා. මොකද එකවරක් දැකපු දේ තවසරයක් දකින්න එක එයාට අපහසු නෑ. ධර්මානුකූලව ක්‍රමානුකූලව එයාගේ විනාඩි පැයක් පමණ කාලයක් ගත කරන විට එය මනාව තියෙන ස්වභාවික තත්වයට පත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් පොඩ්ඩක් අර වාහනයක් වුණත් කොච්චර හොඳට පිරිසුදු කරලා තිබ්බත් ඕක ටවුන් එකේ හැරෙ මේ වැස්සේ මඩගොඩවල් වල ටිකක් දිවුවාම ඕක ටිකක් වාහනේ නිවී වගේ වෙනවා. ඒ කියන්නේ මඩ ගොහුරු ඒ මේ වැදිලා. ඉතින් මේකට අපිට පවිත්‍ර කරගන්න ටික වෙලාවක් යනවා. හරි 15ක් 20ක් විතර ඕක පවිත්‍ර සුදු කරාම ඔන්න නැවත තොන්න වාහනේ වගේ පේන්න පටන් ගන්නවා. නියම කලර් එක පේන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දින්ගක් ඔය එළියට පහළට ගියාට අර මැණික් ගලක් තමයි පොඩ්ඩක් ඒක මඩවගුරු අස්සින් කුණු දූවිලි අතරින් මේක ගියාම පොඩ ආව පැහැගෙන වෙන ගතියක් තියෙනවා. ඒක හරියට අර ඉර වලාකුලින් එනවා වගේ, සඳ වලාකුලින් එනවා වගේ. හැබැයි කවදාවත් වලාකුල ජයගන්නේ නැහැ. වලාකුල ජයගන්නේ නැහැ. ඒ නිසා ඒ කුණු දූවිලි වලින් මෙහුණට පොඩ්ඩක් කිසි වෙලාවක ඒ ඉර පරදින්නේ නැහැ, සඳ පරදින්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම අවබෝධ ඥානය පහළ කරගත්තට පස්සේ තියෙන. ඒ නිසා මේ ස්වභාව ධර්මයෙන් උපදින මේ ධර්ම ඥානය, මේ දහම් ඇස ඔබ උදා කරගත යුතුය. ඔබේ තියෙන ලෞකික ඇස කුණුමක් කියලා දහලා සදහම් ඇස මතු කරගත යුතුය. ඒ මතුවන තුරුම ඔබ මේ තේරුම් කර ගැනීමට උත්සාහ කළ යුතුය. මට මීට වඩා ක්‍රමයක් නැහැ කියන්න දෙන්නතුනි. අපි මොන මොන හරි ධාත ටිකක් අරගෙන සිංහලට පරිවර්තනය කර කර හිටියයි කියලා මේක දකින්න බෑ. දහසකුත් ධාතා අරගෙන පරිවර්තනය කළත් එක ධාතාවක් තුලින් දේශනා කළත් ඒ තියෙන්නේ එකම ධර්මයේ පමණයි. අපි නිකමට හිතනවා මේ ධර්ම ගොඩක් තියෙනවා ඇති කියලා. හරියට අර කූඹියා කෝපි වට යනවා වගේ තමයි. ඈ දැන් එක විග්‍රහයක් අතහැරලා ආයි අපි තව විග්‍රහයක් තව ස්වරූපයකින් මේක පාලියෙන් මේක සංස්කෘතියෙන් මේක හින්දියෙන් පැහැදිලි කරයි කියලා මේක ඉංග්‍රීසියෙන් පැහැදිලි කරයි කියලා එහෙම දෙයක් නෑ. මේ එකම ධර්ම ගුණය පමණක්මයි දේශනා දහසකින් වුවත්, වචන දහසකින් වුවත්, ගාථා දහසකින් වුවත්, ලක්ෂකින් වුවත් පැහැදිලි කරන්නේ එකම කාරණේ පමණයි. ඒ කාරණේ තේරුම් ගත්තනම් අර්ථ ශූන්‍ය ගාථා දහසක් කටපාඩම් කරනවට වැඩිය එක ගාථාවක අරුත් දැන ගැනීම ශ්‍රේෂ්ඨයි. එක කාරණේක කරුණු දැන ගැනීම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඒ කාරණේ පිළිබඳව තමන් අවබෝධයටපත් වෙන්න පමණයි තියෙන්නේ අර අර්ථ ශූන්‍ය කරුණු කෝටියක් තැන් තැන් වලට ගිහිල්ලා පුදු රත් කර කර අහනවට වැඩිය හොඳයි. මේක දේශකයට කරන්න බැරි දෙයක්. දේශකයට එක්තරා සීමාවකට එක් කරගෙන ඉන්න පුළුවන්. ඒ තමයි වචනේ සීමාවේ උපරිමයට. එතනින් එහාට ගමන් මගක් තියෙනවා. ඒක තමන්ගේ ශක්තියෙන් තමන් තනියෙන්ම යා යුතු ගමනක්. තනියම යා යුතු ගමන. ඉතින් ඒකට හොඳ ආත්ම ධෛර්යයක් ඕන. මේ යන ගමනේදී දුක්, කම්කටොළු, වේදනා පැමිණෙනකොට ඒවයින් පසුබාහන පිරිස් ඉන්නවා. ඒ අයට යන්න බෑ. එඩිතර යුද සෙබලෙක් වාගේ වෙන්න ඕන. වැහි වහිනකොට අයියෝ හීතලයි කියලා පස්සට එන ශරීරයක් තියෙන කෙනෙකුට බෑ. ඈ ගංගා තරණය කරන්න වෙනකොට මට පීනන්න බෑ, මේකේ කිඹුල්ලු ඉන්නවා කියලා පස්සට එන චරිතයකට බෑ. කාන්තාර මැදින් තරණය කරන්න සිද්ධ වුණාම අයියෝ මට අවසරයි, කාන්තාරේ දුහුවිලි වතුරු පිපාසයි කියලා පස්සට එන වීරයක් වෙන කෙනෙකුට බෑ. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, මිහිරි පළතුරු, ලස්සන වටපිටාවල් තියෙන දේවල් වලට වහල් වෙන පිරිසට පුළුවන් කමක් නැහැ. ඇදෙන්නේ දැන් ගොඩාක් දෙනෙක් ඒ විවිධ තැන්වල නතර වෙනවා. මාර යුද්ධෙදී එක්ක පරාජය වෙනවා. එක්ක අර තණ්හා රති රගාවහම ඔන්න පරාද වෙනවා. මාර වැසි වහින්දී ඔබට විමුක්ති ඇසින් ඔබව ආරක්ෂා කරන්න, බුද්ධත්වයේ ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා. මොච්චලින්ද නාගරාජයා පැමිණෙන්න ඕන තමා තුලින්ම අනිවාර්යයෙන්ම. කක්නයා කියන්නේ ප්‍රෞඩ හඩි එඩිතර චරිතයක් සහ සැර චරිතයක්නේ නයා කියන්නේ. එතකොට ඍජුව නැගී සිටි නැවන්ත නාගයා විසින් ඒ බුද්ධත්වයේ නැමැති උත්තරීතරත්වය මාර වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරනවා. මොකද්ද මාරයාගේ වැසි? මේ ලියන් වහින වැසි මාර වැසි නෙමෙයි, ඒවා හොඳයි පොළොවට. මාර වැසි කියලා කියන්නේ ඔබේ මමංකාරයේ වැස්ස. ඇලෙන ගැටෙන බැඳෙන ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර වෙච්ච කෙලෙස් මහ ධාරාව ඔබව තෙමන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ඔබ එඩිතරව මේ දහම් මගම යන අරමුණ රැක ගන්න ඕන. ඉතින් දහම් මග ටික දුරක් ගිහිල්ලා අපිට නතර වෙන්න බෑ. අපි ඒ හොඳින් සුරක්ෂිත කරන්න ඕන. දැන් ඔය සංගුණ කියලා අපි මේ කතා කරන ඒවා පැවිදි වෙච්ච සිවුරු පොරෝගත් අය ළඟ නෙමෙයි, නිවන් දකින ඕන කෙනෙක් ළඟ ඇති වෙන්න ඕන ගුණාංග සංගුණ. සංගරත්නය කියන්නේ ඒක, මේ හික්මීමට එහෙම නැත්නම් නිවන් දැකීමට කටයුතු කරන කෙනෙක් ළඟ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. මේ ඍජු බව හරි එඩිතර බවක් තියෙන්න ඕන. අර යුද ඇතෙක්ගේ වගේ ඩිතර බවක් තියෙන්න ඕන. ඔය ගින්නට බය නම් ඒ යුද ඇතට යුද්ධ කරන්න බෑනේ, ගිනි ජලාවක් දැම්මම බැලලා දු. තින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව හරියට එයාට දැනුම තියෙන්න ඕන. යුද්ධයක් කරන කෙනාට හරියටම තියෙන්න ඕන මේ මැප් එක, ප්ලෑන් එක හරියටම තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. හරියට එයා ඇලවල් දොලවල් මරුගුල් වැටි බංකර තියෙන තැන් අපි එයා හඳුනගෙන මුහුණ දෙන්න ඕන. එහෙම නොදුන්නොත් එයා පරාද වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ මැප් එක හරියටම ඔළුවට ගන්න ඕන. ඒ නිසා මෙහි ඇති බාධා ටිකත් ඒවා හමු වෙනකොට තියෙනවා. ඉතින් අපිට මායя කියන කාරණය අධ්‍යාත්මය තුලින් හඳුනලා දුන්න නිසා ඇවිල්ලා අපිට කතා කරනකොටම අපි අහනවා මායя නේද? මාරේ බොරු කියන්නේ. එයා කියනවා ඔව්. මොකද ආවේ? නෑ නිකන් බල්ලයන් ආවා. එතකොට කතිකාවත් අහනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා නේද? එතකොට අහනවා බණ අහන්න යනවා නේද? ඔව් ඔව් යනවා. හොඳ නේද ගෙදරට වෙලා හිටිය විවේකයෙන් හිටියනම්? හොඳයි ඉතින් ගෙදරට වෙලා හිටියනම් හොඳයි. තව ඉතින් ගෙදරට වෙලා අවුරුදු කීයද මට ඉන්න පුළුවන් කියලා මාරේගෙන් අහන්න ඕන. ඔය එකත් ඇත්ත නේ. තාම ඔයාට අවුරුදු 15ක් 20ක් 25ක් 30ක් ඉතින් ගෙදරට එලා ඉන්න පුළුවන්. ඊට පස්සේ අහන්න ඕන මහරේ ඔබ මාව කොහේ දරයි යන්නේ? මාරයා මනසේ මාරේ මනස හැදිලා තියෙන්නේ මේ පහළට ගෙනියන වැඩපිළිවෙලකට. පුජ්‍යලත්වයේ හැදිලා තියෙන්නේ පහළට ගෙනියන වැඩපිළිවෙලක. ඉහළට ගෙනියන වැඩපිළිවෙලක නෙමෙයි, ධර්මයෙන් තමයි ඉහළට ගෙනියන වැඩපිළිවෙල කරන්නේ. ස්වභාවය හැදිලා තියෙන්නේ පහළට ගෙනියන. අපායට ඇදගෙන යන්නමයි මනස බලන්නේ. මාරය බලන්නේ මේ අපිව උසල මේ දිව්‍ය ලෝකෙන් තියන්න නෙමෙයි. මාරය බලන්නේ පහළට මරයන්. ඔබ කරුණාව මෛත්‍රිය ඇති කරගන්න එකද ලේසි, වෛරය ක්‍රෝධය ඇති කරගන්න එකද ලේසි කියලා මට කියන්න. ලේසියෙන්ම යන්නේ තරහට, ලේසියෙන්ම යන්නේ ක්‍රෝධයට, තරහට, වෛරයට, මාන්නයට. මානෙ දුරු කිරීමයි අපහසු. කරුණාව දයාව ඇති කර ගැනීමයි අපහසු. මනස නිදහස් කර ගැනීමයි අපහසු. නිර්වාණ ගුණේ පිහිටීමයි අපහසු. සංස්කාරවල පැටලීම නම් හරිම ලේසි. ඒ නිසා මනසේ ස්වභාවය තමයි අපායට ගෙන යන්න බලන ස්වභාවය. ඒ දැඩි වෙන්න කියලා කිව්වට මේ ධර්මයෙන් දැඩි වෙන්න කියලා කියන්නේ අර ලෞකික ලෝකයේ දැඩි වෙන මිනිස්සුගේ ස්වභාවයේ දැඩිවීමක් නෙමෙයි. ලෞකික ලෝකයේ දැඩි මිනිස්සු කියලා කියන්නේ නපුරු දේ කිරීම සඳහා දැඩි වෙන ස්වභාවය. මේ දැඩිවීම නපුරු බව නැති කිරීම සඳහා දැඩි වෙන ස්වභාවය. පැහැදිලිද? ධර්මානුකූල දැඩි බව කියලා කියන්නේ. දැන් භෞතික ලෝකයේ අන්තවාදීත්වය කියලා කියන්නේ අවඩක් අනර්ථයක් සිදු කිරීම සඳහා අන්තවාදීත්වය. එතකොට ධර්මයේ අන්තවාදීත්වය කියලා කියන්නේ කාටවත් අවඩක් අනර්ථයක් සිදු නොවන අන්තවාදීත්වයක් ඒකේ තුල තියෙන තමන්ටත් අනුන්ට. කාටවත් හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් නැති අන්තවාදීත්වය. ධර්මයට අන්තවාදී වෙන්න මේක ඥාන දර්ශනයක්. මේක උදා කරගන්න පැවැත්මේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ පැවැත්ම වෙනස් කළාට ධර්මයේ දකින්න බෑ. ධර්මයේ දකින්න ඕන ඥාන දර්ශනයක් හැටියට. ඔබ සංස්කාරකයේ එක සංස්කාරකයක හෝ ඔබ එළඹගෙන මේ ලෝකය දකිද්දී ඔබට අර නිර්වාණ දර්ශනය, එහෙම නැත්නම් විමුක්ති දර්ශනය, අර විමුක්ති ඇහැ කියන එක පහළ වෙන්නේ නැහැ. එක සංස්කාරකයක හෝ ඔබ පැටලිලා දකිනවා නම්, කිසිදු සංස්කාරකයක පැටලි නැතිව දකින්න පුළුවන් අවස්ථාවට දෙනවත් එක්කම තමයි ඔබ සිටිනේ. ධර්මයේ දැක්ක ඇති හැම කෙනෙක්ම මතක තියාගන්න, මට නොතේරුණත් මා සංස්කාරකයක පැටලි සිටිනවාමයි කියන ඒ අවධාරණය තමන්ගේ ලියාගෙන සටහන් කරගෙන තියාගන්න. හොඳින්ම තමන්ගේ මතකේ මා අවබෝධයට පත් වී නැත්නම් මම කුමන හෝ සංස්කාරකයක පැටලීම මේ ලෝකෙ දිහා දකින නිසාම. ඉතින් අර සියලු සංස්කාරවලින් 99%ක්ම සංස්කාර දුරු වෙලා එක සංස්කාරයක් තිබුණොත් ඒත් එයා වැටෙන්නේ සංස්කාරක ගොඩටයි. අර ඒ අවසාන සංස්කාරය දුරු කරලා, ඒ අන්තගාමි අවසාන සංස්කාරය දුරු කරලා අත්තරලා යාට දකින්න පුළුවන් වෙච්ච මොහොතේදීම තමයි යා මේ ලෝකේ එළිය කරලා ආලෝකමත් කරලා දකින්නේ. එක එක එක කෙනාට එක එක සිද්ධාමයන් තියෙන්නේ, බැඳීම් ඇලීම් තියෙන්නේ. සමහර අයට කුලමානය, සමහර අයට ධනමානය, සමහර අයට පුජ්‍යලමානය, සමහර අයට රූපේ පිළිබඳව මාන්නය, සමහර අයට උගත්කම පිළිබඳව මාන්නය, සමහර අයට ධර්ම සංකාරය ආදී කොට ඇති නොයෙකුත් දේවල් තියෙනවා. සමහර අයට තියෙන ස්ත්‍රී ලොල් භාවය, සමහර අයට තියෙන පුරුෂ ලොල් භාවය, සමහර අයට තියෙන ධාරක ප්‍රේමය, මේ දරුස් ප්‍රේමය නේද, සමහර අයට තියෙන මෞපිය බැඳීම වෙන්න පුළුවන් තද සංස්කාරක බලයක් හැටියට තියෙන. ඉතින් ඒ නිදහස් වෙන මොහොතේදී ගොඩක් අයට තේරෙනවා මෙන්න මං අවසාන බැඳීමත් එක්කත් මම සටන් කරලා ජයගත්තා කියලා. මේක මනසින් අත්හරින්න තියෙන්නේ. ඔබට යුතුයකම ඉෂ්ට කරන එක වළක්වන්න පැවැත්මට ප්‍රශ්නයක් වෙන කිසි දෙයක් නැහැ. මනසින් අතහැරලා අපිට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ පවතින අනවශ්‍ය දෘෂ්ටි අතහැරලා මේ ලෝකේ අපිට පුළුවන්කම තියෙනවා මේ පරිහරණ ධර්මතා තුළ ජීවත් වෙන්න. ඒ අනවශ්‍ය බැඳීම තමන්ටත් අනුන්ටත් අහිතකර වෙන්න පුළුවන්. දැන් දරුවන්ට ප්‍රේමයෙන් ඉඳලා මලාට පස්සෙත් එනවා මෙන්න කාමරවල මුළුවල එනවා. දරුවෝ නිකන් ඉඳීද? නිකන් ඉන්නේ මාතර පැත්තෙන් කට් අඩියක් ගෙනල්ලා කුප්පියක දාලා මෙන්න අපේ තාත්තා මෙන්න අපේ අම්මා මෙන්න ආච්චි අම්මා ඉන්නේ කියලා ඒවල ගිනින් දානෝ මූදට. ඉතින් අර කුප්පියේ ඉන්න ඔළු හිර වෙලා ඒ භූතයා ඉතින් කොයි වෙලාවක හරි අර ප්ලාස්ටික් මූඩිය කැඩීමෙන් හරි දිරීමෙන් හරි මොකක් හරි දෙයක් වුණොත් එයා ඒකෙන් නිදහස් වෙනවලු නැත්තම් බෝතලෙම ඉන්න ඔළු. ඔව් බෝතලෙ බිඳුනොත්ලු එයා යන්නේ. මං හිතන්නේ බෝතල් වලින් එළියට යන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා භූතයන්ට. එහෙම වෙන්නේ නැති කපු කියන කතාවනේ. මොනවා හරි දෙයක් එක සිද්ධ වෙනවා කියලා එකක් තියෙනවා. පහුගිය දවසක අර වෙනස කියන වැඩසටහනට ඉස්සෙල්ලා නිකන් බෝතලේ පෙන්නවා. පෙන්නලා ඉවරලා අර කපුව දුවලා ගිහලා එහෙම පැනලා අර භූතයෙක් අල්ලලා දැම්මා බෝතලෙට. දාලා කැමරාවට ඇල්ලුවාම කැමරාව ඇතුලේ පේන ওই පොඩියට ඉන්නවා. ඔව් පුංචි දෙයක්. අර පොඩි ශරීරය තමයි ලු කෙනෙක්ගේ මොලේ ඇතුළට යන්නේ. ඊට පස්සේ තමයි ආවේශ වෙලා කෑ ගහන්නේ. එයාගේ මොලේ ඇතුළේ අරයා කලම්බණයක් ඇති කරනවා. යාට එක දරා ගන්න පුළුවන් අය ඉන්නෝ, දරා ගන්න බැරි අය ඉන්නෝ. උඩට කියනවා දිෂ්ටි යොමු කරනවා තව කෙනෙකුට. මේක සමහරලාට මේ ඔය කුණ්ඩලිනි ශක්තිය වගේ ඇති කරගත් අයටත් පුළුවන්කම තියෙනවා. තව කෙනෙක්ගේ ඔළුවට දාන්න, එහෙම නැත්නම් තව කෙනෙකුට ආවේශ වෙන්න. මට එහෙම ලංකාවේ මේ කුණ්ඩලිනි ශක්තිය දිනු කරගත්තු පුජ්‍යලෙක් එක්තරා ප්‍රසිද්ධ ස්ථානකදී එයාගේ ලොකු උවමනාවක් තිබුණා මගේ ඇඟට ඇතුල් වෙලා මන් තුල යංගසි කලම්බණයක් ඇති කරන්න. මම දැම්මා වෛරස් ගාඩ් එක වරකෝ ඇතුළට කියලා. මිනිහා එන්න හදනවා අර ගාඩ් එක බිඳින්න බෑ. පැය ගානක් හැප්පුණා එන්න දුන්නේ. අවසානයේ මිනිස්සේ මගේ දෙපතුල ආඩි වෙලා කියන හාමුදුරු හොඳයිනේ. එයාට හරි ශක්තිමත්නේ. හරි පුදුමයිනේ. මම ඕනම මිනිස්සෙගේ ගාඩ් එකක් බිඳගෙන මිනිස්සෙගේ ඇඟට ඇතුල් වෙනවා. ඔබ වහන්සේට ඇතුල් වෙන්න බෑ. කියලා නෙවෙයි මිනිස්සෙක කරේ. අවසරයක් නැතුව. නමුත් අපි දැනගන්නවා මේ මෙයාගේ එන්නේ මේ ශක්තිය කියලා. අපිට ඒක හඳුනා ගන්නවා. ඉතින් ඒ ශනේම අපි ඒකට එකතු කරන්න ඕන. අපි අර අදාළ අප්ඩේට් කරලා තියෙන වෛරස් ගාඩ් එක දාන්න ඕන. එතකොට නේද 2015 නම් 15 8 වෙනි මාසේ 30 වෙනිදටම අප්ඩේට් වෙලා දෙන්න ඕන. නැත්නම් ඉතින් 30 මේ 30 වෙනි 29 ට අප්ඩේට් වෙලා තිබුණොත් 32 වෙනිදා හදන වෛරස් එක එනවා. නේද? ඉතින් ඒ නිසා එහෙම මනසක් තියෙන්න ඕන. එකක් ඒ මනුෂ්‍ය ශක්තිය. අනිත් එක බාහිර තියෙන ඉන්ද්‍රියන් වලින් එන ශක්තිය ඊටත් වඩා ප්‍රබලයි. ඒකේ දෘෂ්ටි වලට අහුවෙන එකනේ මේ වෙන්නේ. නේද? ඉන්ද්‍රියන් වලින් එන ශක්තියෙන් වල දෘෂ්ටි වලට අහුවෙන එකයි වෙන්නේ. ඒකත් අපිට දුරු කරන්න හැකියාව තියෙන්න ඕන. අල්ලේතු ආලයක් නැත්තම් විසෝන තරම් දුර ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මේ භෞතික දෙයක් එක්ක විසඳන්න මේ ප්‍රශ්නය පුළුවන්කමක් නැහැ. දැන් හැමෝම මම කියන්න පුළුවන් හැමෝම අරගෙන තියාගන්න රුපියල් 100 කොළ අතේ හැමෝම මේ 100 කොළේට දෙන වටිනාකම එකක්ද? නෑනේ. ඒකනේ කියන්නේ දකින්න විදිය එකක්ද? නෑනේ. ඒක තමයි කියන්නේ අපි ඒකට දක්වන ආකාරය තමයි අපිට විසඳුමක් ප්‍රශ්නයක් ඇති කරන්නේ. ඉතින් අපි ඉගෙන ගන්නවා කියන සීමාවට ඉක්මවා ගිහිල්ලා ඉගෙන ගන්න බැරි දේ බෑදිලිව දකින ගුණයක් අපි තුල පහළ වෙන්නම උවමනා කරනවා. ඉගෙන ගන්න බැරි දේ පැහැදිලිව දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. එතකොට මේ ධර්මයේ යටින් කියවෙන දේ තමයි ඉගෙන ගන්න බැරි ධමයක් තියෙනවා. ඔබට මමයි කියලා අවබෝධ කර ගන්න බැරි ධමයක් තියෙනවා. ඔබේ දැනුම කිසිසේත්ම වටිනාකමක් නැති අවස්ථාවක් මේ ධර්මයේ තුල පත් වෙනවා. ඔබේ වීරියෙන් වැඩගත් නැති, ඔබේ උත්සාහයෙන්, ඔබේ ඔය තියෙන දැනුමෙන් ඥානයේ වැඩගත්කමක් නැති, උගත්කමේ වැඩගත්කමක් නැති, බල සම්පන්න භවයේ වැඩගත්කම නැති අවස්ථාවකටද අපි පත් වෙනවා. තේරුණානේ? පාපදීක වැදගත්කමක් තියෙනවා යම් ස්ථාවරයක. එතකොට පාපදී වලම ඔන්න වැදගත්කම බලන් යනවා. නමුත් ඔක මොටෝ සයිකල් අතරට එනකොට පාපදී වැදගත්කම නැතු වෙනවා. මොකද ඊට වඩා වේගවත්, ඊට වඩා ක්‍රියාශීලී. එතකොට මොටෝ සයිකලේ වැදගත්කම තියෙනවා මොටෝ සයිකල් අතර. ඊට පස්සේ ඒක වාහන අතරට එනකොට ඒක වැදගත්කම නැතු වෙනවා. ඉතින් මේ විදියට අපිට ඉහළට යන්න සිදුවෙන දේ තමයි ස්වභාවයෙන්ම මේ තියෙන දේ වැදගත්කමෙන් දුරවලා ගිහිල්ලා අපිට අලුත් පීවරකට යන්න සිද්ධ වෙනවා. අපි ඒ ස්වභාවයත් එක්ක අපිට අනුගත වීමේ හැකියාවක් තියෙන්න ඕනේ. වෙනස් වීමේ හැකියාවක් අපිට තියෙන්නම ඕන කරනවා. මේ ලෝකයේ අගය වටිනාකම සාදා තියෙන්නේ ඔබමයි. ඒක ඔබගේ අගය, ඔබගේ මිම්ම. ඉතින් ඔබගේ මිම්මට නෙමෙයි, ඔබ මේ විශ්වයේ දහමට, විශ්වයේ ස්වභාවයට එන්න ඕන. ඔබගේ ස්වභාවයන්, ගති ලක්ෂණයන් ඔබ දුරු කරලා දාලා, තැරලා දාලා මම කියන පුජ්‍යලයා හරහා ලබා ගන්න පුළුවන් දෙයක් නොවේ. මේ සැනසීම මමත්වය සාදා දෙන්නේ නැහැ කවමදාකවත්. මේ සැනසීම නෑ. ඉතින් ඔබේ මමත්වය කියන්නේ මොකද? මට බැරි, මට ඕන දෙයක් පුළුවන්, මම කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද? එහෙම මමත් සිතුවා. මානසිකව කරන ඕනම දෙයක් මටද කළ හැකි කියන, මට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන් කියන මහා බුදුම මමත්වයක් මටත් තිබුණා. එහෙම සාමාන්‍යයෙන් කෙනෙකුට එහෙම පිහිටන්නේ නැහැ. මේ අර ගමක ඉපදිච්ච පොඩි කොල්ලෙකුට ඕව පිහිටන්නේ නැහැ. සාංශාරික වරුද්දක් නොතිබ්බනම් අක්කරි සංසාරික පුරුදු පුහුණු වීමක් ඇති. ඒ තිබුණ නිසා තමයි එවැනි ශක්තියක් පිටේ වීරිය හරි අධිකයි. වීරිය හරි අධිකයි. ඒ වීරිය කියන්නේ මොකක්ද? ඕනම දෙයක් මට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න උත්සාහ කරනවා කරනවා කරනවා තේරෙන්නේ නැහැ. ඇයි? මම පුජ්‍යල විඥාණයෙන් තමයි නිවන හොයන්න හදන්නේ. ඉතින් මට කල්යාණ මිත්‍රත්වය එක තැනකදී මුණ ගැහෙන කියනවා, ඔබේ වීරිය පුජ්‍යලත්වය වීරිය මත රැඳිලා තියෙනවා. වීරිය ඔබ තදින් ග්‍රහණය කරලා තියෙනවා. අත්හරින්න එවිට ඔබට සහනය ලැබේ. එනිසා ඔබත් යම්කිසි ග්‍රහණයක සිටින බව මම දකිනවා. අවබෝධයේ පහළ නොවුණු හැම කෙනෙක් ළඟම යම් ග්‍රහණයක් තියෙනවා. භව තණ්හා විභව තණ්හා දෙකෙන් එකක්. ඇත නැත කියන දෙකෙන් එකක්. ඇලීම් ගැටීම් කියන අතර දෙකෙන් එකක ඇලීමක ඔබ සිටිනවා. ඒක ඔබම දුරු කරගන්න ඔබ කල්පනා කරන්න ඕන. අපි අත්හරින්න ඕකේ නැහැ. අප අත්හරින්න આવුත් එහෙම ඔබ හිතයි මේ අමාව මරන්න හදනවා කියලා. නේද? තමන්ගේ දුවාලේ තමන්ම සුවපත් කිරීම සඳහා වෛද්‍යවරයාට ආරාධනා කරන්න ඕන. වෛද්‍යවරයන්ට පුළුවන් කමක් නැහැ පාරේ යන මිනිස්සු ඇදලා අරගෙන තුවාල වලට බෙහෙත් දාලා සනීප කරන්න. ඒ මිනිස්සු කෑ ගහලා ගිහිල්ලා නඩුද්දායි මේ මිනිස්සු මගේ තුවාලේ පෑරුවා කියලා. ඒ නිසා තවම්ම කැමති වෙන්න ඕන තමන්ගේ තුවාල සනීප කරගන්න. එහෙම නැතුව අපිට පුළුවන් කමක් නැහැ අපි තුවාලේ දැක්කත් බෙහෙත් දාගත්තොත් හොඳයි නේද කියලා කියනවා. නිසා එහෙම මේ කරන්න බෑ. අවසර නැතුව අපිට ශල්‍යකර්මයක් කරන්න බෑනේ වෛද්‍යවරයෙකුට නේද? ලෙඩ අස්සම් කරන්න ඕන. ඒ නිසා ඔබ අසං කරලා තියෙනවද මම දන්නේ නැහැ. ඔබේ මනස වෙනස් කරන්න මට ඉඩ දීලා තියෙනවද දන්නේ නැහැ. හොඳට බලන්න. එහෙම ඉඩ දීලා තියෙනවා නම් එයාගේ මනස වෙනස් කරන එක ගැටලුවක් නෙමෙයි. ඉතින් ඔබටම ඔබේ මනස වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා ධර්මයේ උපදේශය අරගෙන. මේ ධර්මයේ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයක්වත් නෙමෙයි. කිසිම ආගමක ධර්මයක් නෙමෙයි. මේ තමයි ලෝකේ හැම දෙනාටම පොදුවේ අවබෝධ කරගන්න තියෙන ධර්මය. මේක අපි කිව්වත් නැතත් ලෝකේ පවතින ස්වභාව සත්‍ය. මේක මතුවෙන්නේ, මේක අවදිමත් වෙන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. කිසිම රක්ෂණයකින් පුළුවන් ද අපාය ගමන වළක්වන්න? ධර්ම අවබෝධයෙන් පමණක්මයි අපාය ගමන වළක්වන්න පුළුවන්. පැහැදිලිවම ධර්ම අවබෝධය කරගත් අයට දැනෙන ප්‍රමුඛ කාරණය තමයි හාමුදුරනේ මං නම් අපායයන් නැති බව. තාම හොඳින් පැහැදිලි. මොකද හේතුව? එයාගේ මනස ඒ තරමටම රළු බව දුරු වෙලා, අකුසලයෙන් දුරු වෙලා, මෘදු බව පහළ වෙලා, අනතිමානී ගුණේ අඩු වෙලා, දැඩි බව නැති වෙලා, සම්මිය ප්‍රතිපදාවේ පිහිටලා, නියත සම්බෝධි පරායනයේ ගුණයකින් යුක්ත බෝසත් ගුණයකට එයාගේ මනස අන්තර්ගත වෙලා තියෙන නිසා අපායට නම් අදින්න බැහැ පුතු. ඒ දැනෙන දේම කොච්චර වටිනවද? ඒ දැනෙන දේම කොච්චර වටිනවද? ඒ අතහැරීම ජීවිතේ හැම පැත්තෙම අතහැරීමක් බවට පත් වෙනවා. හැම පැත්තෙම අතහැරීමක් බවට පත් වෙනවා. ඒක මව්පියන් අතර බැඳින බැඳීම වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාව අතර බැඳින බැඳීම වෙන්න පුළුවන්, දරුවෝ හැටියට බැඳින බැඳීම වෙන්න පුළුවන්, ආයතනික. ඒ අතහැරීම තුල නිර්මාණශීලීත්වයක් තියෙනවා. නිර්මාණශීලීත්වය තුල ක්‍රමවත් බවක් තියෙනවා. ක්‍රමවත් බවකින් තොරව ක්‍රියාශීලීත්වයේ තන තවත් ගමන කෙටි වෙනවා. මෙසක් ඉක්මන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා තමගේ ගමන ඉක්මන් කර ගැනීමක් හැකියාවක් තියෙනවා. මේ නිශ්චල බවත් එක්ක, සංසුන් බවත් එක්ක කටයුතු කිරීමේ. මේ භෞතික දේ තුල කොච්චර ලැබුණා නොලැබුණා වේවා, තමන්ට හොඳ වටිනා කියන ධනය නැමැති මානසික ධනය කියන එක ඔබට ලැබෙනවා. ඒකයි වැදගත්. වටිනාම ධනය අපි හම්බ කරන්න ඕන මේ මානසික සන්තුට්ටි පරම ධනය. ඒක හොඳින්ම හම්බ කරගන්න ඕන, හොඳින්ම දියුණු කරගන්න ඕන. එතන තමයි අපේ පෝසත්කම දුප්පත්කම තියෙන්නේ. මානසිකව තමයි පෝසත්කම දුප්පත්කම තියෙන්නේ. මුලින්ම මනසින් අපි පෝසත් කෙනෙක් වෙන්න ඕන. මනසින් පෝසත් කෙනෙක් වෙන්න ඕන. මනසින් දුප්පත් වෙන්න හොඳ නැහැ. දැන් බලන්න ඔබේ මනස කොතනද නතර වෙලා තියෙන්නේ කියලා. ඔබ තුල ඇති ස්වභාවිකත්වය සොයා ගන්න පුළුවන්කම තියෙන්නේ සෙවීමෙන් නොව, ස්වභාවිකව සිටීමෙන් දැනෙන ආකාරයේ. සෙවීමෙන් හොයන්න පුළුවන් පෙරගත්ත සංඥාවකට අනුව සාපේක්ෂිත දෙයක් පමණයි හොයලා හොයාගන්න පුළුවන්. හොයලා හොයාගන්න පුළුවන් පෙරගත්ත සංඥාවකට අනුව සාපේක්ෂිත තව ධර්මයක් හොයාගන්න පුළුවන්. හොයලා හොයන්න පුළුවන්. මේක හොයලා හොයන්න පුළුවන් දෙයක් නොවේ. එහෙමනම් සෙවීමෙන් නෙමෙයි මේක සොයාගන්නේ, ස්වභාවිකත්වයේ තුලින්. ඒකට දැනෙන දෙයක් දහම කියන්නේ. හොයලා හොයන්න තියෙන දෙයක් නෙමෙයි. හොයන්න යනවා නම් එතන කවුද එක්කරගෙන යන්නේ? හොයන්න නම් මම එකයි යන්න වෙනවා. සොයන්න එකයි යන්න වෙනවා. මේ පුජ්‍යලත්වයේ තුල සත්‍ය නැත. පුජ්‍යලවාදයෙන් තොර වූ තැනම මේ ලෝකයේ සත්‍ය දර්ශනය, සත්‍ය ඥානය, සත්‍ය ඇස, සදහම් ඇස, සත්තාකාරය තමන්ට පහළ වෙන්න පටන් ගන්නවා. දැන් වටපිටාවේ බඩු කාසියක් ගොඩ තියා ගන්නවා. ගොඩ ගහගෙන අපි හිතනවා මේ වැඩන්නේ මේ හොඳයි, මේ වැඩන්නේ මේ හොඳයි. ඊළඟට අපි ළමයින්ට මේ ඉඳුල් කට ගන්න දවසට කොහෙද කරනවද කොහෙද මම දන්න විදියට මේ නොයිකුත් නොයිකුත් දේවල් නේද, පෑම් පන්සල් පොත් සල්ලි අර මේ ඔක්කොම තියලා කැමති දෙයක් අල්ලන්න ලන්න කියලා කියනවා. ඒක එක අය එක එක දේවල් පොඩි කාලේ අල්ලගෙන ඇති මතක ඇති තවන්ට අල්ලපු දේ තියෙනවද කියලා. මම නම් ඉතින් අතෑරලා නැහැ. කිරිබත් කෑල්ලක් කිවින්සරි අල්ලගෙන තියෙනවා. බඩගින්නේ හිටපු වෙලාවක ඉතින් ළමයා කිරිබත් කෑල්ලකට ළඟම තියෙන දේ අල්ලගන්න නැති ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ වගේ දැන් ඔබත් එහි වගේද? පොඩි ළමෙක් අර ඉඳුල් කට ගන්නවා වගේ දවසේ වගේද ඉන්නේ? ඈ මනස තුළද තමන් ගියා අල්ලන්නේ මොකද්ද එල කල්පනා කරලා ඉවරලා පෑනක් අල්ලනවද, පැන්සලක් අල්ලනවද, පොතක් අල්ලනවද, කිරිබත් කෑනක් අල්ලනවද, ඈ මුදල් අල්ලනවද කියලා කල්පනා කර කර බලාගෙන බලාගෙන ඉන්නවා. ඒ ඉඳුල් කට ගාපු දාසේ ඒ කරපු ඒ ක්‍රම වේදය තුලින් ධර්මය හොයන්න බෑ. බාහිර දෙයක් ඇල්ලීම නෙමෙයි, මෙයා පුජ්‍යලත්වයේ මනාකොට හඳුනාගෙන පුජ්‍යලත්වය අතහැරීම. පුජ්‍යලත්වයේ තියෙන මායාකාරීත්වය, පුජ්‍යලත්වයේ තියෙන මාර බලවේගය, පුජ්‍යලත්වයේ තියෙන භයානකත්වය හඳුනාගෙන පුජ්‍යලත්වයේ අතහැරීම මිසක් පුජ්‍යලය විසින් අල්ලා ගැනීම නොවේ. දැන් වෙන තැන්වලත් කියලා දෙනෝ පින්නතුන්ට අතහරින්න. ඒ කියන්නේ පුජ්‍යලයට අනුශාසනා කරනෝ යම් යම් දේවල් අතහරින්න, පුජ්‍යලයට අනුශාසනා කරනෝ නිවැරදි වෙන්න. මෙය පුජ්‍යලයට කරන අනුශාසනයක් නොවේ, පුජ්‍යලත්වයේ අතහැරීම උදෙසා කරනු ලබන අනුශාසනයක්. මේක තේරුම් ගත්තොත් ඇති. මේක ඊටාම ගැඹුරින් යදහා පඤ්ඤාය පස්සති. මේක ගැඹුරින් යථා දර්ශනයෙන්ම දකින්න. පුජ්‍යලත්වයේ අතහැරීමයි. පුජ්‍යලත්වයේ අතහැරියට පස්සේ කවුද? ඔව්. ඔව් තමයි, ස්ත්‍රියක් නොව, පුරුෂයෙක් නොව, ජාතිකයෙක් නොව, වාර්ගිකයෙක් නොව, මෙන්න මේ කෙනෙක් වෙයි කියා පෙන්වන්නට බැරි නිරෝධ සහගත විමුක්තිදායක පූර්ණ නිදහසකින් යුක්ත තත්තාකාරයේ දර්ශනයක් පවතින මහා විශ්ව දර්ශනය. පුජ්‍යලැසින් නෙමේ, ආයි පුජ්‍යල කෝණයෙන් නෙමේ, අර එන්නේ අර ඉඳුල් කට ගාපු දවසේ සිද්ධියටම තමයි එන්නේ. ඇවිල්ලා මෙන්න පුජ්‍යලෑ ඉන්නව මොකද්ද අල්ලගන්නේ? ධර්මයේ කියන්නේ ඉඳුල් කට ගන්න දවසේ අර අල්ලපු ඒ දෙයක් අල්ලගන්න කරන අල්ලෙල්ල නෙමෙයි. ඉතින් ඒ පොඩි දරුවගේ එදා ඒ පුරුදු කරපු එක ඒ පොඩි දරුවා ඒ විදියටම වර්ධනය වෙලා හැමදාම ඉතින් ගොඩක් තියෙනවා මොනවද ප්‍රතික්ෂේප කරන්න මොනවද අල්ලගන්නේ කියලා බලබලා ඉන්නවා නේද? තරුණ වියටපත් වෙනවා කොල්ල බලබලා ඉන්නවා එක එක ගෑනු ළමයි දියා ඔන්න හොඳ ගෑනු ළමෙක් අහුනම හොල්ල ගන්නවා. ගෑනු ළමයිත් එහෙමයි තරුණ වෙනවා කොල්ල දියා බලබලා හිටියා හොඳ කොල්ලෙක් අහුනම අල්ල ගන්නවා නේද? ඊට පස්සේ රස්සාවල් දිහා බලබලා හිටියා හොඳ රස්සාව හම්බුනම අල්ල ගන්නවා. ඉතින් නොයෙකුත් නොයෙකුත් ඒ විදිහේ දේවල් තමයි තියෙන්නේ. අර පොඩි කාලේ ඉඳුල් කට ගන්න තැනින් අපිට පුරුදු කළා හොඳ එකක් තෝරගනින් පුතේ කියලා. ඒ තෝරගැනෙල දිගටම ඉඳුල් කට ගන්න වැඩේ කරගෙන යනවා. දැන් මේ මනස ඇස් දෙක පියාගත්තත් කරන්නේ ඒක ඉඳුල් කට ගන්න දවසේ වැඩේ. එයා කල්පනා කරනවා මේ බාහිර තියෙන කිසිවක් මං අල්ලලා වැඩන්නේ නැහැ. මම මා දිස බලන්න ඕන කියලා. දැන් අපි හිතමුකෝ අපි තුල තියෙනවා කියලා ඇලීම් සහ ගැටීම් ස්වභාවයක් තුල. ගැටීමට විරුද්ධ වෙනවද? වැරදි. ඔබ ඇලීමට විරුද්ධ වෙනවද? වැරදි. ඔබ ඇලීම් ගැටීම් දෙකටම විරුද්ධ වෙනවද? වැරදි. දැන් මේවා ගැන හිතන්න ගියාම නේද ටිකක් ගැඹුරු කාරණාවක් නේ. ඔබ නැවත අවධාරණය කරන්න ඔබ ගැටීමට විරුද්ධ වෙනවද? වැරදි. ධර්මයට අනුව වැරදි. ධර්මයේ ඔබට පිළිතන්න බෑ ගැටීමට විරුද්ධ වෙන කෙනෙක්. ඇලීමට විරුද්ධ වෙනවද? ඒත් වැරදි. ඒක නන්ටත් බෑ ධර්මයේ පිළිතන්න. ඔබ ඇලීම ගැටීම දෙකටම විරුද්ධ වෙනවද? ඒත් බෑ දහමේ පිට. ගැටීමට කැමති වෙනවද? වැරදි. ඇලීමට කැමති වෙනවද? වැරදි. ඇලීම ගැටීම දෙකටම ඔබ කැමති වෙනවද? වැරදි. ඔබටත් බෑ දහමේ පිට. යමෙක් මේ දෙආකාරයකින්ම කියවුන ආකාරයට මනාකොට තේරුම් අරගෙන ධර්මයේ පිහිටනවා නම් එයාට මේ ඥාන දර්ශනය උදා කරගන්න පුළුවන්. සෙල්ලම් දෙයක් මේක. තමන්ට අනිවාර්යෙන් තමන් පිහිට කරගන්න ඕන බණ අහලා ඉන්න පුළුවන්. බන ඇහෙන කයිද බන අහන්න බැරි වෙනකොට ප්‍රශ්නය. කන ඇහෙන වෙලාවේ ඇහැ පේන වෙලාවේ මොලේ කල්පනා කරන්න පුළුවන් වෙලාවේ බාහිර සම්මත තත්වයක් එක ගලපා බලන්නේ නැතුව තමන්ට තමන් පමණයි තමන් තව කෙනෙක් එක ගලපල බලලා ඉන්නේ නැතුව තමන්ට තමන් පමණයි කියලා හිතලා තමන්ගේ විමුක්තිය සලස ගන්න ඕන. ඔය නිතරම හම්බ වුණත් බණ ඇහුවත් ඔය කොසල් රජුරවන්න නිවන් දකින්න බැරි වුණේ ඇයි? ඒ මෝඩයා හිතුවා මම බුදුහාමුදුරුවා සමානයි කියලා. බුදුහාමුදුරන්ටත් වඳිනවා මටත් වඳිනවා. බුදුහාමුදුරන්ටත් පුද සත්කාර හම්බ වෙනවා මටත් පුද සත්කාර හම්බ වෙනවා. ඉතින් ඔබ වහන්සේ මා එකයි නේ කියුවා. ඒ හිත යට ඒ මාන්න උද්දච්චකම තිබුණා. ඔයත් රජ පවුලේ කෙනෙක් රාජ්‍යවංශයේ කෙනෙක් වාති තින් මොනවා හරි දාමත් තේරුම් අරන් කියන කෙනෙක් මම රජ කෙනෙක් මමත් මෙහෙම කෙනෙක් ඉතින් අපි දෙන්න මේක සමානයි. එහෙම හිතන්න එපා. තමන් සමාන තව කෙනෙක් ලෝකේ නැහැ. තමන් කාට හරි අසමාන කරන්නත් එපා සමාන කරන්නත් එපා. අත්තාහි අත්තනෝනාතෝ තමන්ට තමන් පෞද්ගලිකයි. මොකද කොසල් රජුරු යන ගමනේදී බුදුහාමුදුරු එනවා ය. බුදුහාමුදුරු යන ගමනේදී කොසල් රජුරු පස්සේ ගිනවය. අඩුම තරමේ නෝන යන දවසට මහත්තයා එන්නෙත් නැති එකේ මහත්තයා යන දවසට නෝන යන්නෙත් එන්නෙත් නැති එකේ අඩුම තරමේ අම්මා තාත්තා යද්දී දරුවෝ පස්සෙන් එන්නෙත් නැති එකේ තදින්ම තමන්ගේ මනසට කියලා දෙන ඔය මෝඩ සිතුවිල්ලේ ඉන්න එපා තමන්ට තමන් පෞද්ගලිකයි සංසාර විසඳුම ඒකයි අපි තේරුම් ගත්ත දේ අපිට මෙහෙම මේ භෞතික කන්න බොන්න ඉඳුම් හිටුම් පැලඳුම් රෙදි පෙරෙදි මාරු කර ගන්නව ඇරෙන්න වෙන මොකද්ද කරන්න පුළුවන් මේ මිත්‍රත්වයේ සහ බැනීම් සහ මේ සමාජය තුළ එනිසා ස්වාමින් වහන්සේ අතර වුණත් සම්බන්ධතාවය ඈ දානේ පාංශුකුලයි පරිත්‍යාගයේයි බණයි ඔය අතර සම්බන්ධතාවයක් තියාගෙන ජීවත් වෙන්න එපා තමන්ට තමන් පෞද්ගලිකව සංසාරික තමන් තමන් හදා ගන්න ඕනේ මේ හැමෝම තනියෙන් යන්නේ මෙතන ඉන්නේ කෙනෙක් දෙන්නත් එකට යන්නේ එකට ගියත් වෙන වෙලා නේ යන්නේ. ඒ අයගේ කුසලාන බල ශක්තියින් සමගෙන යන්නේ. ඉතින් ඒ කාරණේ ඒ වැරදි මතවලින් තමන් අවදි කරලා තියෙන හැම දෙයක්ම ධර්මයෙන් නිවැරදි කරන්න. දැන් මේ දේශනාවන් වලින් මේ කරුණ අවදි කරන්නේ ඒකට. ඔබේ අර දෘෂ්ටි සෝදනේ වෙන්න ඕන කියන අදහසයි. මට බණක් කියන්න ඕන අදහසක් කියන කතා නෙමෙයි. මේ කරුණෝලී යම් යම් අය පිරෙලා ඉන්න බව පේනවා. ඒ වයින් සෝදනය වෙන්නවා. පිරිසුදු බවටපත් වෙනවා. විසුද්ධියටපත් වෙනවා. පවිත්‍රත්වයටපත් වෙනවා. මේ පවිත්‍රත්වයටපත් වෙන සෑම මොහොතකම ඔබට සැහැල්ලුවක් දැනෙනවා. ගොඩාක් අය කියන්නේ ධර්මය අහන්න ආවට පස්සේ අවසාන යනකොට සායනස අපි මානසික සුවයක් විඳිනවා. මොකද හේතුව? මෙහෙ ඉඳගෙන ලොන්ඩරි වැඩේ මං කරන්නේ. ඒ කුණු ගෑවිච්ච ඇඳුම් ටික අරගෙන එනවා අපි මේ හොදලා ආයි අඳලා යවනවා මේ ළමයි ආයි කිලිටි කරගෙන එනවා ඒ නිසා අපිට කියලා හැමදාම රෙදි හොද ගන්න නැතුව ඔබම ලොන්ඩරිය ගෙදර දා ගන්න. තවම තමන්ගේ ඇඳුම් හොද ගන්න තත්ත්වෙටපත් වෙන්න මේ අපිට කියලා හැමදාම රෙදි හොදන්නේ නැතුව තමන්ගේ ඇඳුම් තමන්ම සෝද ගන්න පැත්තටපත් වෙන්න ඕන. ඊට පස්සේ තවන්න පුළුවන් අනුන්ගේ ඇඳුණු සෝදනගෙනින් බාටපත් වෙන කැමැත්තේ. ඇඳුම් නෙමෙයි සිත පවිත්‍ර කරන ඒ සිතට තමයි ඇඳුම කියලා කිව්වේ. ඒ හිත නැමැති ඇඳුම සෝදනගෙනින් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක බොහොම විශිෂ්ට අන්දමින් ශ්‍රේෂ්ඨ අන්දමින් පවතින ධර්මයක්. තාම ඉහළ මට්ටමේ තියෙන ධර්මයක්. මේක පඬිතයන්ට ශ්‍රේෂ්ඨ පූජ්‍යලයන්ට තේරෙන දා. එතකොට ඔබ හිතන්නේ අපි ශ්‍රේෂ්ඨ වෙනේ වෙන්නේ නැති පඬිතු වෙනේ වෙන්නේ නැති කියලා. මේන පින්නතුන් අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨයි පඬිතයි කියලා හිතුණා. අපිට පොය දවස් වලට තැන් තැන් වලට ගිහිලා ස්ථාන වලට ගිහිලා ඒ ඇත්තෝගේ මානසික මට්ටම ඒගොල්ලෝ සතුටු වෙන්න බලන මට්ටම දිහා බලන විට ඔබ මොනතරම් තැනකගෙන හඳුන් කූරක් ගහන ඒ පමණින් සතුටු වෙන්න පුළුවන් නම් මලක් පුදාසනේ තියලා වැඳ පමණින් සතුටු වෙන්න පුළුවන් නම් මොනතරම් දුර්වලයිද. ඒක කරන්න ඕන. ඊට එහා ගමනක් යන්න ඕන කියන එක තියන්න. සමහර අය සතුටු වෙන්නේ අපිට වැඳලා සුවපත් වේවා කියුවාම ඒ දෙයින් සතුටු වෙන්නේ. වඳින්න හරියට මේ පොරබදනෝ අර බෙල්ල පෑගෙන විදියට ඉස්සරහට ඇවිල්ලා මේ ඇවිදගෙන යනවා මේ ඇවිල්ලා වඳිනවා. ඉතින් ඒ පමණකින් සතුටු වෙනවා. ඉතින් ඒක මදි. ඒ අනිවාර්යෙන් මදි. ඒ දැන් අපි දන් ටිකක් දීලා සතුටු වෙනවා. කටින පින්කමක් කරලා සතුටු වෙනවා. ඒත් මදි. ඒත් මදි. ධර්ම අවබෝධය කරගෙන සතුට වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නේද? පන්සලක් හදලා දීලා සතුට වෙනවා. හාමුදුරුවන්ට සිවුරක් අරන් දීලා සතුට වෙනවා. ඒ මදි. ඒක හොඳයි. ඒ මදි. නමුත් ධර්ම අවබෝධය කරගෙන සතුට වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන අරපමණකින් සෑහීමකට පත් වෙන්න හොඳ නෑ. නේද? නැත්නම් ඉත අපිටත් තිබ්බනේ පන්සල අතුගාලා දීලා සතුට වෙලා ඉන්න. විහාරේ මල්ලාසනේ හොදලා දීලා සතුට වෙලා ඉන්න. ඉන්න හාමුදුරුවන්ට උපස්ථාන ටික කරලා සතුට වෙලා ඉන්න. එහෙම බෑ. එහෙම සෑහීමටපත් වෙන්න එපා. එහෙම සෑහීමටපත් වෙන අය ඉන්නවා. බොමලු අත ගාලා සතුට වෙනවා. ඈ මාසික සලාක දාන දීලා සතුට වෙනවා. කටින පින්කමක් දීලා සතුට වෙනවා. ධම්මදීව වන්දනාව කරලා සතුට වෙනවා. දැන් මම ඊයේ දේශනයක් කරද්දී මම විමසුවා ඔබ වඩා සතුට වෙච්ච දේවල් මොනවද කියලා. ගෙදර පිරිතක් කිව්වා. මොන සතුට වුණා. එපමණයි. ධම්මදීව වන්දනාවේ ගියා. ගොඩක් සතුට වෙච්චම කාරණේක. කඩේ පින්කමක් කළා. සතුට වුණා. මම ඒකට සහභාගී වුණා. සතුට වුණා. බලනකොට කුඩා කුඩා අල්පේ ශාක්‍ය පින්කම් තමයි කරගෙන තියෙන්නේ. ඒසයි ඒක වඩා දීප්තිමත් කරගන්නවා. අපි හිතන මට්ටමින් අපි හිතනවා මේක ලොකුම දේ කියලා. නමුත් ඊට වැඩි ලොකු පියවරක් තමයි රහතන් වහන්සේලා ඒ ආර්ය මාර්ගයේ ගමන් කරපු අය කරලා තියෙන්නේ. දැන් ඔය දුප්පත් අය නෙමෙයි, තාම පොසත් අය, මේ උපතිස්ස කෝලිත කියන ඒ කුමාරවරු, තාම මේ බ්‍රාහ්මණ වහන්සේකව වගේම රජවරු, ඉතින් සිද්ධාර්ථ කුමාරයන් කියන්නේ ඒ වගේ අය. ඒ ඇත්තෝ එහෙම සෑහීම කියන මට්ටම ඇති කරගත්තේ නැහැ. ධර්ම අවබෝධය ඇති කරගන්න කම්ම මහන්සි වුණා. ඒ නිසා දැන් ධර්මයට පැමිණලා අපි බණ අහනවායි කියන මට්ටමේ සෑහීමටපත් වෙන්නත් එපා. අවබෝධ කරගන්නට ඕනේ. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඊළඟට මම ගෙදර පය ගානක් මෙච්චර බණ අහනවායි කියන සීමාව අහන්න එපා. මොකද හේතුව අර ඔළුවේ කුණුගොඩ තියාගෙනම මේ ධර්මය අහනවා. එතකොට වැඩක් නැහැ. ඒක පිරිසුදු වෙන්නේ නැහැ. ගෙදර ගඳ ගන්න ස්වභාවයක් තියෙනවා නම් වටේම කොච්චර පිරිසුදු කරත් වැඩක් නැහැ. හරියට මේ ගඳ ගහන්නේ කුමක්ද කියලා හොයාගත්තේ නැති වුණා. තේරුණානේ? හරියට මේ ගඳ ගහන්නේ කුමක්ද කියලා තන හරියටම හොයාගෙන ඒ අදාළ දේම ඉවත් කරන තුරු මේ ගඳ එනවා. ඒ වගේ ඔබේ මනසේ ගැටලුවක් තියෙනවනේ, ගැටලුව හරියටම ඔබම සොයා ගන්න ඕන. ඒසු වෙන දේවල් වලින් ඒක මකන්න බෑ. පොඩ්ඩක් උඩින් පිටින් සෙන් ගහලා ඕක හදා ගන්න පුළුවන්. ඒ වුණාට අර දඳත් එක්ක මිශ්‍ර වෙලා එනවා මිස අර ගඳ නැති වෙන්නේ නෑ. අපිට සමහර වෙලාවල් වලට අපිට සොයා ගන්නම බැරි අවස්ථාවල් තියෙනවා. ඒත් අපි කොහොම හරි හොයලා හොයලා මේක තේරුම් කර ගන්නවා. මට එක දවසක් එහෙම සිද්ධියක් වුණා. මේ අර වයරින් බටේ දිගේ ඇවිල්ලා හුණෙක් අර ස්විච් එක ළඟ මොව මැරිලා යාව එතන කුණු වෙලා පණුවෝ දාලා ගඳ ගන්නවා. කවුරුත් හිතන්නේ නැති තැනක් තියෙනවා. එක වෙලාවක කොහොමෝම හොයනවා හොයනවා හොයනවා හැම තැනම සිවිලින් උඩ හෙව්වා හොයා ගන්න බෑ. ලයිට් එක දාන්න පැමිණියාම එතන ටිකක් ස්විච් එක ළඟ ටිකක් වැඩිපුර ටිකක් ගලක් තියෙනවා. පොඩ ස්විච් එක ඉඹලත් බැලුවා. බැලුවාම මෙන්න මෙතනින් තමයි එන්නේ. ගලවල බලනකොට අර කැතුල යන කූණේ බටේ දිගේ ඇවිල්ලා යට යන්න බැරුව යම් මැරිලා. ඒ නොසිතන තැන. ඉතින් අන්න ඒ වගේ පූර්ණ පරේෂණයකින් තමයි තමන්ගේ ගැටලුව තමන් හඳුනගන්නේ. ඊට පස්සේ තමයි ඒක ඉවත් කරන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා දුක්ඛව දැනෙන, වේදනාකාරීව දැනෙන, පීඩාකාරීව දැකින සංස්කාර එකතු වෙන යම් තැනක් තියෙනවද? සංස්කාර ගඳ හමන යම් තැනක් තියෙනවද? ඒ හැම තැනක්ම තමන් පවිත්‍රත්වයට පත් කරගන්න ඕන, පිරිසුදුකමට පත් කරගන්න ඕන. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසය. ඔබට ඔබ පිහිටයි, වෙන කෙනෙක් කොහෙන්ද? හැමදෙනාටම තෙරුවන් සරණයි.